2013 වසරේ පළවෙනි මාසයේ 15 වෙනිදා භාවනා වැඩසටහන. අපේ පින්නතුන් ආරම්භයේදී අපි ලබා දුන්නා චිත්තාභ්‍යාසය භාවනාව. ඒ බුදුගුණ භාවනාව සෑම හුස්ම වාරයක් ගන්න විටම බුදුගුණ අනන්තයි කියලා සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ චරිතයත් ගුණයත් සිහි ගන්වාගෙන. එහෙම භාවනා කරද්දී මනසින් තමන්ට ලැබෙන අවබෝධයක් තියෙනවා. සිතනවා කියන්නේ කුමක්ද? සිතෙනවා කියන්නේ කුමක්ද? දැන් අපේ ජීවිතේ හිතන දේවලුත් තියෙනවා, සිතෙන දේවලුත් තියෙනවා. ඒ දෙක. අපි හිතනවා කියලා කියන්නේ උවමනාවෙන් මෙනෙහි කිරීමක් කිරීම, කල්පනා කිරීමක් කිරීමට අපි කියනවා සිතනවා. අපි එහෙම භාවනාවක් කරගෙන යනකොට ඒකටත් කියන්නේ අපි ඒක මෙනෙහි කරනවා, එහෙම නැත්නම් සිතනවා ඒ ගැන. ඊළඟට එහෙම භාවනාවක් කරගෙන යද්දී අමතරව දේවල් හිතට පහළ වෙනවා. ඒවට අපි කියනවා හිතනවා නෙමෙයි සිතෙනවා. ඒක ඉමේ සිදුවෙන දෙයක් හැටියට සලකන්න පුළුවන්. සිතෙනවා මොනවද? අපේ අභ්‍යන්තරයේ විසින් තැම්පත් කරගත්ත එක එක අරමුණු අපිට ලබා දෙනවා. තියම් පුජ්‍යලයක් මේ සිත මමයි, මම සිතයි, සිතේ අදහස මගේ අදහසයි, මගේ අදහස තමයි සිතේ අදහස කියලා සිතාගෙන හිටියොත් ඒ මිනිස්සයා මුලා වෙනවා. හරියට මේ සමාජයේ මිනිස්සු සියලු දෙනා ඇත්ත කියනවායි කියලා හිතාගෙන ඉන්න පුජ්‍යලයක් හිටියොත් ඒ මොකද වෙන්නේ? එයාට සිද්ධ වෙන්නේ මුලා වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි වෙළඳ පොලේ ගියාම මේ කියන භාණ්ඩවල ගණන් හරීම නිවැරදිම ගණන් තමයි කියලා සිතාගෙන හිටියොත් අපිට වෙන්නේ මොකද්ද? භාණ්ඩවලට අපි රැවටෙන්න පුළුවන්. ඒවා අඩු මුදලක දේවල් වැඩි මුදලක් දීලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ සිත කියන එක පිළිබඳව විශ්වාසය තැබූ කෙනාටත් අයිති වෙන දේ මොකක්ද? මුලාව. එම නිසා සිත මමයි, මම සිතයි කියන ස්වභාවයෙන් වෙන් වෙලා දෙදෙනෙක් හැටියට සලකන්න ඕන. ආර්ය දර්ශනේ ආර්ය සත්‍ය දැනගත්ත කෙනාටත් සිතුවිලි පහළ වෙනවා. හැබැයි අරයා වගේ රැවටෙන්නේ නැති දකින ගුණයක් තියෙනවා යාට. ඊට වඩා හොඳට නොරැවටි ඉන්නෙත් නැහැ, රැවටෙනවා. ඒ වුණාට පුහුදුම් භාවයේ කෙනා ඉක්මනින්ම රැවටෙනවා ඒකට. සිතට හරියට රැවටෙනවා. ඒකනේ මිනිස්සු කරුණාව, දයාව, ප්‍රේමය වගේ දේවල් වලටත් ඉක්මනින්ම ඇදිලා යනවා. ඒ වගේම අනිත් පැත්තට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම් වලටත් ඉක්මනින්ම ඇදිලා යන ස්වභාවයක් තියෙන පුහුදුන් භාවයේ නිසා. නුවණේ බලවේගයට වැඩිය මාර බලවේග පුහුදුන් ජීවිතේ බොහෝම බලසම්පන්න. ලෝකේ මවාපාගෙන ජීවත් වෙනකන් හැමෝම බොහොම හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන හැබෑ ස්වභාවය බලන්න ඕන කෙනෙක්ව කලදරයකට විපතකටපත් වෙලා එහෙමත් නැත්නම් කේන්ති ගස්සලා තරහ ගස්සලා තමයි හැබෑ ස්වභාවය කෙනෙක්ගේ බලා ගන්න පුළුවන්. මමත් උත්සාහ කළා මේ හැබෑ ස්වභාවයෙන් හොඳ මිනිස්සු ඉන්නවද කියලා බලන්න මේ සමාජය තුළ. අවසානයේ මොකද වුනේ? කිසි කෙනෙක් වාගන්න බැරි වුණා. අපි බණින කොටත් අපිට කරුණාව දක්වන මිනිස්සු ඉන්නවද කියලා අපි බැලුවා. එහෙම මිනිස්සු ලෝකේ නෑ. අපි බණින කොටත් අපිට දයාව දක්වන බිරිඳක් ඉන්නවද කියලා මහත්තුරු බලන්න ගියොත් එහෙම බිරිඳක් හොයාගන්න බෑ. අපි බණින කොටත් අපිට ආදරේ කරුණාව දක්වන මහත්මයෙක් ඉන්නවද කියලා හොයාගන්න ගියොත් එහෙම හොයාගන්න බෑ. අඩුම තරමේ අපි බණින කොටත් අපිට ආදරේ කරුණාව දක්වන දරුවෝ ඉන්නවද කියලා හොයාගන්න එකත් අමාරුයි. අපි බණින්දිත් අපිට කරුණාව දයාව දක්වන මව්පියෝ ඉන්නවද කියලාත් හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ ඒකට මම අමාරුයි කියන වචනේ කියන්නේ යම් ප්‍රමාණයක් ඉන්නවා. අර හැම ශේත්‍රයකමත් ඉන්නවා. ඒ නිසා ජීවිතේ මිනිස්සු උපත්තියෙම වැරදි වැඩ කරන්න පොඩ්ඩක් කැමතියි. ඒකට හේතුව තමයි වැරද්දක් කරනකොට ඒක ඇතුලේ තියෙන කුතුහලය, ත්‍රාක්ෂය, බය, බිය ජනක භාවයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු වැරදි වැඩ කරන්නට පෙළඹෙනවා. එක කතාවක් කියන්න පුළුවන්. බොහෝම ලෝකයේම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිනෝ අචාන් බ්‍රහ්මවංශෝ කියලා හාමුදුරුවමක් ලංකාවටත් වැඩම කළා. උන්වහන්සේගේ තාත්තා හරි කපූර් කතාවක් උන්වහන්සේට කියලා දීලා තියෙනවා. උන්වහන්සේට කියවලු සාමාන්‍යයෙන් එංගලන්තේ වගේ රටවල්වල ස්වභාවය තමයි අවුරුදු 15 16 17 වෙනකොට 18 වෙනකොට නිකන් ගෙදරින් ඈඩ් කරනවා වගේ ගුණයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්වාධීනව රස්සාවල් කරගෙන ගෑනු ළමෙක් වාගෙන එහෙම මේ ජීවත් වෙන්නේ. නමුත් මේ තාත්තා අමුතු තාත්තා කෙනෙක්. මේ තාත්තා කිව්වලු පුතේ ඔබ මොනවා කළත් ඔබට හැම මොහොතකම මේ නිවසේ දොරවල් විවෘතව තියෙනවා කියලා කිව්වලු. ඒ කියන්නේ ඔයා කොච්චර වැරදි කෙනෙක් වුණත් කොච්චර හොඳ කෙනෙක් වුණත් ඔයාට මේ ගෙදර විවෘතව තියෙනවා, දොරවල් අරලා තියෙනවා. අර අනිත් පවුල් වල වගේ අම්මලා වගේ මම ඔයාව එළියට දාන්නේ නැහැ, එලවන්නේ නැහැ. ඒක විශාල වශයෙන් තියෙන රටක තියෙනවා. ඉතින් අපේ රටේ යම් මව්පිය ප්‍රමාණයක් ඉන්නෝ, ඒ මව්පිය දරු සෙනෙහස දරුවනේ ඔබ මොනවා කළා ඒ දේ අපි නිඳින්නේ නෑ කියන ඒ පිළිගැනීම තියෙන මව්පියෝ ඉන්නවා. ඒ වගේම ස්වාමිදියනවරුත් ඉන්නවා. මහත්තයා මොන නාඩගම් නැටුවත් අපි ස්වාමියා හැටියට ඔයාව අපි පිළිගන්නවා. කොච්චර ලෙඩ වුණත් පිළිගන්නවා. කොච්චර නැති බැරිකම් තිබුණත් පිළිගන්නවා. මොනතරම් කැත වුණත් ලස්සන නැති වුණත් පිළිගන්නෝ කියන ස්වාමීන් වහන්සේ හැබැයි හරි දුර්ලභයි. ඒ වගේම තමන්ගේ නෝනටත් ඒ විදියට සලකන ස්වාමීවරු ඉන්නෝ. මොනතරම් අඩුපාඩුකම් තිබ්බත් ඒවා කමන්නේ කියලා නේද? සමහර වෙලාවට විවිධ අඩුපාඩුකම් පසු කාලීනව ගොඩ නැගෙන ඒවත් උහුල දරාගෙන ඒ මොන වුණත් කියන අදහසින් විවෘතව විවෘත භාවයක් ලබා දෙන පින්නතුන් ඉන්නවා. දැන් එහෙම තත්ත්වයක් උදා වුණාම තියෙන ලක්ෂණේ තමයි නිතදීම මිනිස්සේ යහපත් වෙන්න බලනවා. නිතදීම මිනිස්සේ යහපත් වෙන්න බලනවා. යමක් වැරදි වැඩක් කියලා ඉවරලා පෙන්නොත් එහෙම මිනිසුන්ට ඒක කරන්නම හිතෙනවා. දැන් මේ රටේ පංච දුස්චරිතේ වැඩි මොකෝ හැමදාම කියනවනේ හාමුදුරුවෝ එපයි එපයි කියලා. ඒ නිසා මිනිස්සු ඒක කරන්නම උත්සාහ කරනවා. සමහර උදවිය සාමීන් වහන්සේ කෙනෙක් ඉදිරියේම සිගරට් එකක් පත්තු කරලා සතුටක් ලබන්න උත්සාහ කරනවා. මොකද යාට ඒක වැඩි මේ එකක් වෙනවා, බලයක් වෙනවා, ආශිර්වාද මේ දෙයක් බවට පත් වෙනවා. මම බලනම තියෙනවා නිකන් හරි බුදු කුටියේ පැත්තට කකුල් දාන එක හොඳ නෑ කියලා හරි මේ අනුශාසනා කරොත් ඒ මිනිස්සෙම අනිවාර්යෙන් කකුල් දාලා වාඩි වෙලා ඉන්නවා. ඇයි ඒ පයි කියපු දේ කරනකොට හරි පුදුමාකාර දෙයක් තියෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන ඔය දරුවන්ගේ උනත් ජීවිතවලට එපයි ඉඳි කියලා දෙයක් කිව්වොත් එහෙම ඒක කරන්න බෑ. මේ ලංකාවේ ඉන්න ඇමරිකාවේ එහෙම අධ්‍යාපනය ලැබල මහාචාර්යවරයෙක් මහා ගණිත විශාරදයෙක් මේ මෙන්න මේ අම්මගේ පුතා අඳුරන ඔය කතිකාචාර්යවරයා මොකද්ද නම කියලා දන්නේ නැහනේ මතක නැහනේ මේ එතුමන්ට ඒ මහා විශාල විශිෂ්ට පුජ්‍යලයක් වීමට හැකියාව තියෙන ලෝකෙට සොයාගන්න බැරුව තිබුණු ගණිත ගැටලු සොයාගත්ත පුජ්‍යලයක් ඔහු. එතුමන්ට ඒ தත්ත්වය උදා කර ගැනීමට හේතුකම ලැබිලා තියෙන්නේ එතුමන්ට එතුමගේ ගුරුවරයා කිව්වලු උඹට නම් කවදාවත් ගණන් ඉගෙන ගන්න බෑ කියලා කිව්වලු. ඒ 5 වසරේ 6 වසරේ වගේ. එයා කිසිම උනන්දුවකින් පන්තියේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. උඹට නම් කවදාවත් ගණන් ඉගෙන ගන්න බෑ කිව්වලු. ඒක හරියට හිතට වැදුනලු. හොඳටම කේන්ති ගියාලු සර් එක. ඒ කේන්තියට තමයි ගණන් ඉගෙනගෙන තියෙන්නේ. ඈ ඒ ගුරුයා ඒ ගුරුවරයා නොහිටින්න අද ආය විශිෂ්ට ගණිතඥයෙක් බිහි වෙන්නේ නැහැ. ඈ දැක්කනේ නේද? ඒ මොකද හේතුව? එයාට නිකන් ඕක අතහැරලා දාන්න ඔයාට ගණන් හරියන්නේ නැහැ කියලා කිව්වා වගේ වැඩක් නේ. එපා කියලා කිව්වේ. එපා කියපු දේ ආස්වාදනීයයි. අභියෝගයක්. ඒකම ගලා. ඒ නිසා මේ සමාජයේ යමක්ද අපි එපයි කියන්නේ ඒ දේ මිනිස්සු කරනවා. අපි කිව්වොත් මිනිස්සුන්ට කොළ කැඳ බොන්න එපා. මේ ශරීර සෞඛ්‍යයට හානි වෙනවා. ඒක හරි අශිෂ්ට සම්පන්න වැඩක්. ඈ කියලා මිනිස්සු හොරෙන් කොළ කැඳ හදන් බොනවා. අපි කිව්වොත් එහෙම ඉතාලම ශිෂ්ට සම්පන්නයි හැමදාම බීල වැනි වැනි පාර යන්න කිව්වොත් එහෙම මිනිස්සු මොන බොරුද? එහෙම ශිෂ්ට සම්පන්න වෙන්නේ කොහොමද? අපි බොන්නේ නැහැ කියලා බොන්නේ නැහැ. ඒ හැටි. දැන් හිරගෙයත් එහෙමනේ මාළු කන්නේ නැති මිනිස්සෙක් ආවොත් අර වටේ තියෙන මාළු කෑලිත් එක්ක කවලා අර මිනිස්සට මාළු කවනවා. නිකන් හරි මාළු කන මිනිස්සෙක් නම් එයාගේ කෑල්ල උතුරගෙන අනිත් අය කනවලු. මේ මානසික ස්වභාවයක් ඔය තේරුම් ගන්න මේ කියන්නේ. එහෙමනම් මේ මනස කැමති මොනවද? හැමදාම අභියෝගාත්මක දේ. තමන්ට කඩුල්ලක් වෙලා තියෙන, තමන්ට බාධකයක් වෙලා තියෙන දේ ජය ගන්නයි අවශ්‍ය කරන්නේ. දැන් එහා ගෙදර එක්කෙනා කාර් එකක් අරගෙන නිකම්වත් අපිට පෙන්නුවොත් ඔයාලට බෑ මේ වගේ කාර් එකක් කවදාවත් ගන්න කියලා ලීස් එකක් හරි දාලා ගන්න ඕනේ වගේ කාර් එකක්. ඒක තමයි හැටි. එහෙනම් මේ හැමදාම අපි කරන්නේ මොකද්ද? අභියෝග ජය ගන්නවා. ඒ නිසා වැරද්දක් නම් කවදාවත් එනෙකුට අභියෝගයක් හැටියට දෙන්න එපා. මොකද මිනිසා ළඟ දිනනවා අභියෝග ජය ගන්න ස්වභාවයක්. ඒ නිසා දරුවන්ට උනත් අභියෝගයක් හැටියට දෙන්න ඕන වෙලාවක හොඳ දෙයක්. හොඳ දෙයක් දුන්නා නම් අභියෝගයක් හැටියට ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් පින්නතුන්ටත් අභියෝගයක් ඇති වෙලා ප්‍රඥාව දියුණු වෙලා දැන් බොහෝ දේ ලැබුවා, බොහෝ දේ වින්දා, දැන් අභියෝගයක් වෙලා තියෙනවා. මොකන්ද? නිවන. මමත් කියන ඔය වෙනතුන්ට නම් මේ ආත්ම නිවන් දකින්න බෑ. ඈ මොකද හේතුව? ඕගොල්ලෝ ළඟ තියෙනවා සංසාරේ පල්වෙච්ච මහා උපාදානස්කන්ධයක්, මෝඩකමක්. ඒක ඊටාම ගඳ ගහන මේ දෙයක් වගේ. ඉස්සර උපමා කරන්න පුළුවන් බේරේ වැව වගේ කියලා. දැන් ඒක පිරිසුදුයි. ඉස්සර බේරේ වැව වගේ තමයි කියලා තමයි කියන්න වෙන්නේ. ඔය පිටින් පොලිස් කරන් හිටියට පුහුදුන් අය එච්චර හොඳ අය නෙමෙයි. නෝන හැටියට ළඟට වෙලා හිටියත්, මහත්ය හැටියට ළඟට වෙලා හිටියත්, දායකයෝ හැටියට ළඟට වෙලා හිටියත්, ඒ නිකන් අර පිටින් ගාපු අයිසින් එක තමයි හොඳ. ඇතුළට පොඩ්ඩක් අස දාලා බැලුවොත් එහෙම මානසික ස්වභාවය ඉතින් හොඳ නැහැ. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. ඒක තමයි පුහුදුන් කමේ හැටි. ඒක තමයි පුරුදුන් කමේ හැටි. අඳුපාඩුවන් සහිත වීම. ඒකයි. අඳුපාඩුකමක් නැතුව තිබ්බනම් අපි මෙහෙම ඉන්නේ නැහැ. එහෙනම් අපි රහතන් වහන්සේලානේ. මෙහෙම ඉන්නේ අඳුපාඩුකමක් තියෙන නිසා. අනුන්ගේ අඩුපාඩුකම් වලට කරුණාව දක්වනවා වගේම අපි අපේ ළඟ තියෙන අඩුපාඩුකම් වලට කරුණාව දක්වන්න ඕන. එහෙම කරන්න හැකියාව තියෙන අපි ළඟ දෙදෙනෙක් ඉන්නවා කියලා තේරුම් ගත්ත කෙනාට පමණයි. ඒක පිළිගන්නවද හැමෝම? දෙන්නෙක් ඉන්නවා. ප්‍රඥා සහිත පුජ්‍යලයයි ප්‍රඥාවන්තයි කෙනයි සාංසාරික ගෙනාපු සාංසාරික ආත්ම දෘෂ්ටිය සහිත ඒ සක්කාය දිට්ඨිය අවිද්‍යාත්මක බලයක් මෙතන තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා තමයි එක මිනිස්සෙකුට පැයක් නිහඬව ඉන්න බැරිකම තියෙන්නේ. පාඩුවේ ඉන්න බෑ. අර ඇතුලෙන් ඉන්න සිත් එනවා කියන දේ, සිතුවිලි පහළ වෙනවා කියන දේ පහළ වෙවි අපිට හිරිහැර කරනව, කරදර කරනවා. ඒ සිත කියන දේවල් කරන්න ගියොත් එහෙම නිමක් නැහැ. ඉවරයක් නැහැ. ඒ සිතේ බලවේගය පවතින්නේ ප්‍රඥා බලවේගයේ අඩුනම් පමණයි. ඒ සිතේ බලවේගය ප්‍රඥා බලය වැඩි වෙනකොට තුරන් වෙනවා. අපි හිතමු ස්වභාවයෙන් පොළව පිරිසුදු වෙලා තියෙනවා. මේ පොළවේ සියුම් සත්වය ජීවත් වෙනවා. නමුත් අපි විස බීෂ නාශකයක් දාලා මේ පොළව සෝදනව පවිත්‍ර කරනවා. ඊට පස්සේ අර විස බීජනාශකේ නිසා අර තියෙන අපවිත්‍ර බලවේග නැති වෙලා යනවා. ඒ වගේම තමයි තමන්ගේ හිතේ අපවිත්‍ර භාවයක් තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ ඒ කාලේ උපමා කළා. ප්‍රඥාව කියලා කියන්නේ ආයුධයක්, අවියක්, කඩුවක්. එහෙම නැත්නම් ඒක විස බීජනාශකයක් හැටියටත් කියන්න පුළුවන්. තමන්ගේ හිත නැමැති ස්වභාවය තුල තිබෙන සියලුම විස බීජ පුළුස්සා දමන්න පුළුවන්. සිතේලි මොනතරම් පහළ වුණත් ගැටලුවක් නැහැ. ඒවයි බර නැත්තම්. මේ බර තමයි ප්‍රශ්නේ. එක එක සිතවිලි වල තියෙන බර. ඒක හඳුනගෙන තියනවද? එක එක සිතවිලි වල තියෙන බර. දැන් ලෝකේ ඕනතරම් පිරිමි ඉන්නවා. ඒ පිරිමි දිහා බැලුවාම තියෙන බරයි, තමන්ගේ ස්වාමියා දිහා බැලුවාම තියෙන බරයි වෙනස් නේද? ආ, දැක්කන ඒ සිතුවිල්ලේ වෙනම බරක් තියෙනවා. ලෝකේ ඕන තරම් වාහන කාර් තියෙනවා. අපි හැමදාම දකිනෝ රටවල් වල, ලංකාවේ හැමතැනම අයිකුත් වාහන ඔය තියෙනවා. නමුත් තමන්ගේ වාහනේ තියෙන බර වෙනස්. එතකොට මේ තියෙන සිතවිල්ලේ බර තමයි අපිට වේදනාව ගෙනල්ලා දෙන්නේ. සිතවිල්ලේ බර තමයි තියෙන්නේ. එතකොට මිනිස්සෙක් වේදනාවක් වින්දනයක් විඳින්න වේදනාවට කැමති. වින්දනේ වැඩි කරගන්න. එහෙම නැත්නම් වේදනාවට පාත්‍ර වෙන වැඩි කෙනාට ලැබෙන්නේ මොකන්ද? සැප විඳින තරමටම දුක් විඳිනවා. සැප විඳින තරමටම දුක් විඳින්න ඕන. ඒක හරියට අර පැණි බාල්දියට වැටෙන පැණි කූඹියෙක් වගේ. පැණි බොනවා, පැණි බීලා පැණි බාල්දියම එරිලා මැරෙනවා. මරණය සිද්ධ වෙන්නේ පැණි බාල්දියෙන්මයි. එතකොට වෙන්නේ මිනිස්සුත් මේ ලෝකෙ විඳින්න යනවා, විඳිනවා, විඳලා ඒකම ගිලිලා වයසට ගිහිල්ලා මෙරල යනවා. ජීවිතේ Tamante කියලා එකතු කරගන්න හදපු කිසි දෙයක් Tamante කියලා එකතු කරගන්න පුළුවන් කම නැහැ. ලස්සන ගෙවල්, යාන වාහන, ඥාති, ස්වාමියා, දරුවෝ කිසි දෙනෙක් අවසාන එකතු කරගන්න බෑ. මේවා උදුර ගන්නවා මාරයා. එතකොට වෙලා තියෙන්නේ අන්දරේ දෙහිකොට බදාගත්තා වගේ වැඩක්. ලොකුවට බදාගන්න ගියාට එකක්වත් ගන්න බැරි වුණා. ඒක නේද කරන්නේ? ජීවිතේ කරන්නේ අපි හැම දෙයක්ම පුළුවන් තරම් බදාගන්න නේ බලන්නේ නේ. අපි කියලා කිව්වට මම නෑ. හිටය. මොකද්ද වෙන්නේ? අතහැරෙනවා. ඒක හරියට අර කාන්තාරේ සිවුම් වැලි ටිකක් අතට ගන්න උත්සාහ කර ගන්නවා වගේ වැඩක්. වැලි ටිකක් මෙහෙම මිටි කරලා ගන්න උත්සාහ කළාම ඒ ටික මේ ඇඟිලි අතරින් හැලෙනවා. ඒ වගේ අපිටත් මේ සමාජයේ යම් යම් දේවල් අපි අල්ල ගන්න හැදුවට අල්ල ගන්න බෑ. එහෙනම් මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ? අවිද්‍යාව නැමැති නින්දේ නිදාගෙන, අවිද්‍යාව නැමැති රාත්‍රිය තුල නිදාගෙන ලස්සන හීනයක් දකින සියලුම මිනිස්සු ඒ හීනේ විවිධ චරිත ගන්වනවා. එනිසාන්නේ අවිද්‍යා අන්ධකාරයෙන්, අවිද්‍යාව නැමැති රාත්‍රියෙන් අවදි වෙන්න. එතකොට පේනවා මේ ලෝකයේ තමන්ගේ සහ අන් අයගේ ස්වභාවය. අඤ්ඤත්ත බහින්දාව කායේ කායානුපස්සේ විහෙරති. වේදනානුපස්සවේ ධම්මානුපස්සවේති කියලා මේ හැම දෙයක්ම මාගේ මානසික ස්වභාවයම තමයි. අනිත් අයටත් අන්නේගේ මානසික ස්වභාවයත් මේකයි කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. ඔය තමන්ගේ වැරද්ද දකින්න නැතුව අනංගේ වැරද්ද දිහා බලනකොට තමයි එයා වැරදිකාරයෙක් කියලා පේන්නේ. තමන්ගේ වැරද්ද දිහා බැලුවහම අරයා හිත්‍රිදවනවා කියලා තව එක්කෙනෙක් හයියෙන් කෑ ගහනවා බනිනවා. දැන් ඒ මොහොතේම යාට අපි කිව්වොත් එහෙම ඔබ දැන් මොකද්ද මේ කරන්නේ කියලා බලන්න කියලා. ඔබත් කරන්නේ අනිත් කෙනාගේ හිත්‍රිදවන එක නේද? දැක්කනේ. ඒකෝර තමන්ගේ වැරද්ද දකින්න බැරි කෙනෙකුට කවදාවත් අනුන්ගේ වැරද්ද අවබෝධ කරගන්න බැහැ. එහෙමනම් හැමදාම අන් අයට චෝදනා එල්ල කරමින් ඉන්නවා. එතකොට මේ බාහිර අයගේ ස්වභාවයත් තමාගේ ස්වභාවයත් අවබෝධ කරගන්න. දැන් මේ සිතේ ලැබුම් ගන්න, නතර වෙන්න, එහෙම නැත්නම් පැලක් හදා ගන්න හොඳම තැන කොතනද? තමන් මේක හොයාගෙන යන්න ඕන. තමන්ට ලොකු ඉඩමක් වත්තක් තියෙනවා නම් අක්කර 50ක 100ක තමන් මොකද කරන්නේ? තමන් ඒ ඉඩමේ ඇවිදලා හොයලා බලනවා මේ යුක්කේ නිවස හදාගන්න සුදුසුම තැන කොතනද කියලා හොයනවා. ඒ නිසා ඔබේ සිතත් ඊටාම විශාල වාත්තක් නා. ඔබ කල්පනා කරලා බලන්න ඕන මගේ මේ හිතේ කොතනද මං කැමැතිම පැල හදාගන්න නතර වෙන්න තියෙන දේ. ලංකාවේ තිබිච්ච එකක් නේ එංගලන්තෙන් දැන් නමක් හැටියට භාවිතා කරන්නේ පැල පැලස් ලංකාවෙන් ගෙනියපු නමක් මං හිතන්නේ. ඉහලින්ම තියෙන ගෘහය තමයි පැල. අර උඩ ගහන්නේ උඩ ගස් උඩ ගහන්නේ පැල. ඉතින් ඉහලින්ම තියෙන ගේක නම තමයි පැලස්. ඉතින් ඒ සකුරක් ඒගොල්ලෝගේ වැටෙනවනේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් සිංහලට ගැටලා පැල ආවා. එහෙම නැත්නම් සිංහලෙන් පැල එංගලන්තයට ගියා. මොකක් හරි එකක් වුණා. ඒ වගේ තමන්ගේ හිතේ හොයාගන්න කොතනද සුදුසුම තැන. දැන් තමන් තෝරගෙනද ඉන්නේ? ඔය ඉන්න තැන හොඳයිද? දැනට පදිංචි වෙලා ජීවත් වෙන තැන හොඳයිද? ඔය ලැබෙන ආස්වාදයේ ඔය වින්දනයේ හොඳයිද? හොඳනම් කාලා බීලා උතන ඉන්නයි තියෙන්නේ. හොඳ නෑ. විවිධ ගල් මුල් වදිනෝ, දූවිලි වදිනෝ, සැඩ සුලං එනෝ, අතු කඩාගෙන වැටෙනෝ, ජල ධාරාවල් පෙරලගෙන එනෝ, බෑවුමක හදපු ගෙදරක් වගේ ගල් මුල් වහලට පෙරලෙනෝ, පස් කණ්ඩි කඩාගෙන වැටෙනෝ. ඔය ඉන්න තැන ඒව තමයි දුක් පීඩා වේදනා කියලා කියන්නේ. එහෙනම් අපි ගේ හදාගෙන තියෙන දන වැරදි. ගේ හදාගෙන තියෙන දන වැරදි. එහෙනම් ඔබ හොයන්නට ඕන ආරක්ෂිත තැන. ඔන්න ඕකයි නිවන් දකිනවා කියන්නේ. නිවන හොයනවා කියන්නේ ඕකයි. තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ මනස පවත්වා ගන්න ආරක්ෂිත තැනක් තමන්ගේ මනස තුළ හොයනවා. කොතනද හොල්ද? හොඳ අපිට ජීවිතේ හම් වෙන එක එක තැන්වල නතර වෙච්ච අය ඉන්නවා. සමහර අය ද්වේෂයෙන් නතර වෙලා. ඒගොල්ලන්ගේ ළඟ තියෙන ද්වේෂයම තමයි. තරහ තමයි. වෙන වැරද්දක් නැහැ. තරහ තමයි තියෙන්නේ. සමහර අය අනිත් ඔක්කොම හොඳයි. ඒගොල්ලෝ රාගයෙන් නතර වෙනවා. අධික රාගිකයි, කාමෝකයි, අනිත් ඒව නැහැ. ඒක විතරක් තියෙනවා. සමහර ඒවා හරි ඉරිසියා සාගතයි. වෙන කිසිම වැරද්දක් නැහැ. ඒ වරුසේ අනුන්ට ඉරිසියා කර කර ඉන්නවා විතරයි. සමහර අය හරිම ලෝභයි. කියන්නේ ධන සම්පත්තේ මෙවම බඳු බාණ්ඩ හොයනවා. අනිත් ඒව කිසි දෙයක් ඕනේ නැහැ. එවම අය ඉන්නවා. ඒ ලෝභකමෙත් එක එක වර්ග තියෙනවා. සමහර අය මේ ඇඳුම් පැළඳුම් වලට, සමහර අය රත්රම් මාල බාණ්ඩ වලට, සමහර අය වතු පිටි වලට, සමහර අය සල්ලි වලට, සමහර අය යාන වාහන වලට, සමහර අයට කීපයකට හොම් ලෝභකම් තියෙන අය ඉන්නවා. වෙන හමු වෙනවා. ඒක එක තැන් ඒ මිනිස්සු නතර වෙන. ඒවට කියනවා චරිත කියලා. කියන චරිත කියලා. දැන් Tamanටත් ඒ වගේ මොකක් හරි චරිතයක් තියෙනවා. බලන්නත් මොකක් හරි චරිතයක් තියෙනවා. ඒ චරිතේ හොයාගන්න ඕන. ඔය හිතට හැඟෙන දේ මමයි කියලා හිතන කෙනෙකුට, සිතට ගත්ත මේ දෘෂ්ටිය මමයි කියලා හිතන කෙනෙකුට තමා තුළ විනිශ්චයක් කරගන්න බෑ. මමයි කියලා හිතන්න එපා. මේ වෙන කෙනෙක්. මේ හිතන්නේ වෙන කෙනෙක්, මේ හැඟෙන්නේ වෙන කෙනෙක්. නිතරම තමන්ගේ සිතුවිල්ල කඩෙන් ගන්න භාණ්ඩයක් තරමට විමසිලිමත් වෙන්න. කලින් භාණ්ඩයක් ගන්න ගියාම මොකද කරන්නේ? මේක වාරකසය, නිෂ්පාදක, රට, ඒ වගේම වගකීම, මේවායේ තියෙන ප්‍රයෝජනවත් භාවය පිළිබඳව නොයෙකුත් දේවල් අපි සලකලා බලලා වගකීමෙන් තමයි භාණ්ඩයක් ගන්න. ඉතින් සිතුවිල්ලක් ඇයි අපි ගන්න එක පාරට? අරමුණක් ගන්න ඇයි එක පාරට? එහෙමත් හොඳ නැහැ. අපි ඒකත් අර භාණ්ඩයක් ගන්නවා හා සමානවම අපි බලලා පරිස්සමෙන් ගන්න ඕන. දැන් අපිට එක කෙනෙකුට එක පාට වාහනයක් ගන්න ඕම නරනවා. ගෙවු ගමන් කොයි බහරි තියෙන වාහනයක් ගන්නවද? නෑනේ. ඒ අපි ඒක බලලා කල්පනා කරලා බලලා වර්ගය බලලා මේ කල්පනා කිරීමෙන් බොහෝ මේ බුද්ධියකින් යුක්තව තමයි හොඳ වාහනයක් ලබා ගන්නෙ. ඒ වගේ ජීවිතේ ඕනම දෙයක් ඒ විදිහට ක්‍රියාත්මක වෙන අතර සිතවිල්ලකත් එහෙමයි. ඒකට කියනවා විදු ඥානය. විද්‍යාත්මක ඥාණයෙන් බලන්න ඕන. ඉතින් පුළුල්ම විද්‍යාත්මක ඥානයක් තිබ්බොත් එහෙම සබ්බේ සංඛාරා අනිච්චා කියලා එයා මොකද කරන්නේ? එයා කිසිම දෙයක් නොගන්නා තැන තමයි හොඳම තැන කියලා තීරණයකට එනවා. ඒක භෞතික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක භෞතික தත්ත්වයට පෙරලා ගන්න එපා. එහෙම උනොත් මිනිස්සු ඇඳුමක් පැළඳුමක්වත් ගන්න එක නතර කරයි. ඒ නිසා මේක අධ්‍යාත්මික දර්ශනය මොනවද? කිසිවක් නොගන්නා තැන තමයි. දැන් ওই කිසිවක් නොගන්නා දේ තැන තමයි ශ්‍රේෂ්ඨම තැන කියලා අපි කිව්වට ඔබට ඒක තේරුණාද? නෑ. ඔබට ඒක තේරුණා. ඔබට ඒක තේරුණා නම් ඔබ මේ වෙනකොට මාර්ගඵලයකට පත් වෙලා. සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ ඔබට තේරුණා නම් ඔබ මාර්ගඵලයට පත් වෙනවා. ඒක තේරුන්නේ නැති එක තමයි මේ ප්‍රශ්නේ. අපේ අය සබ්බ කියන වචනේ තේරුම් අරගෙනත් නැහැ, අනිච්චා කියන එක තේරුම් කරගෙනත් නැහැ. අනිත්‍ය තේරුම් අරගෙනත් නැහැ. සබ්බ කියන්නේ කොහොමද? සියල්ල. සියල්ල යනු කියන කාරණයට ඇතුළත් වන්නේ මොනතරම් පරාසයක්ද? මොනතරම් පරාසයක්ද? සියල්ල යන වචනයට, සියල්ල කියන වචනයට අයිති වෙනවා ඒ සියල්ල කියන වචනය. සියල්ල කියන වචනයට අයිති වෙනවා ඔය සියල්ල කියන වචනය. ඒ වචනයත් අනිත්‍යයි. අපි ඇයි මොකද කරන්නේ? අර සියල්ල අනිත්‍ය කරනවා. හැබැයි සියල්ල කියන වචනේ අනිත්‍ය කරන්නේ නැහැ. එතකොට සියල්ල වෙන්නේ නැහැ. සබ්බ කියන වචනයට අනිකුත් සියලු දේම වගේම සබ්බ කියන වචනයත් ඒ සබ්බ කියන වචනයට ඇතුළත් වෙනවා. ඔය විදිහට බලන්න නේ. අනිත්‍ය කියන වචනයට, අනිත්‍යයි කියන වචනයට, අනිත්‍යයි කියන වචනයත් ඇතුළත් වෙනවා. අනිත් සියලුම දේ අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍යයි කියන එක යථාර්ථයක් හා පරමාර්ථයක් හැටියට අල්ල ගන්නවා. ඒ නිසා බෞද්ධයෝ සියලුම දෙනා අනිත්‍ය නිත්‍ය කරගත්ත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ ධර්මය හදාගෙන යන අය නැත්තම් ඉතින් අනිත්‍යයට අනිත්‍යයක් නැහැ, නිත්‍යයක් නැහැ, මුකුත්ම නැහැ. මේ ධර්මයක් ගැන හොයන්නේ නැහැනේ සරල බුද්ධියක් තියෙන මිනිස්සයා. ඒගොල්ලෝ කෑමෙන් තෘප්තිමත් වෙලා නැහැ. ඒ නිසා කෑම හොයනවා. සම්පත් වලින් තෘප්තිමත් වෙලා නැහැ. ඒ නිසා දැඩිසේ සම්පත් හොයනවා. වෙර මහන්සියලා ඒගොල්ලෝ හිතන දුක දුරු වෙන වගේ හදාගත්තම් වාහනයක් ගත්තා තරාතිරමකට ගිහාම කියලා. ඒ නිසා ඒ ආතතිය ඉවර වෙනකම් හොයනවා. මං හිතන්නේ ඒවත් මිනිස්සු ලබන්න ඕන. ලබලම තේරුම් ගන්නව නම් තමයි ඒක හොඳ. එහෙම නැතුව ඒක තේරුම් කරලා දෙන්න බෑ. දැන් ස්වාමි භාර්යාවක් අතර තියෙන බැඳීමක් පොතකින් උගන්වන්න පුළුවන්ද? බෑ. දරු සෙනෙහස පොතකින් උගන්වන්න පුළුවන්ද කාට හරි? බෑ. ඒ වගේම මිනිස්සුන්ට මේ තියෙන යම් යම් ආශාවල් තියෙනවා. ඒව බුදුහාමුදුරුවන්ටවත් පොතෙන් උගන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේත් ඒව ප්‍රායෝගිකව මිනිසුන්ගේ ජීවිතවලට තේරුම් ගන්න තත්ත්වේ වෙනකන් ඉඩ දුන්නා. උදාහරණයක් කියන්නම්, අර එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට කර්මස්ථානයක් දුන්නට කිසිම මාර්ගඵලයකට ඥානයකට එන්නේ නැහැ. කොච්චර උපදෙස් දුන්නත් බණ ඇහුවා. ඉතින් කිව්වා, අනේ ස්වාමීනි, මම මෙච්චර උත්සාහ කරනවා, මට තාම බෑනේ මේ නිවන් දකින්න. මොකද? බුදුරජාණන් වහන්සේ බැලුවා, මොකද්ද මෙයාගේ තියෙන මේ සංකාරය, දෘෂ්ටිය මොකක්ද හේතුව මෙච්චර මේ මිනිස්සු ආසාවෙන් ඉන්නේ? මේ හිත යට තියෙන පොඩි ආසාවක්. මොකක්ද ආසාව? කකුළු මස් කන්න ඕනේ කියලා. එක එක මස් මාළු වර්ග වලට යම් යම් අය ආසාවක් ඉන්නවා. මෙයා කාලෙකට කලින් කාපු මසක්. එයාට ආයෙ එක කන්න ඕනේ කියලා හරි හිතක් තියෙන මේ කකුළු මස් කන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට කියන්න තිබ්බා, මහණෙනි, කකුළු අනිත්‍යයි. කකුළුවට අඬු ගොඩක් තියෙනවා. කකුළුව කුණු ගඳ ගහනවා. කකුළුවගේ තියෙන ආසාව වයින් කරගන්න කියලා කියන්න තිබ්බා. එහෙම කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා, දැන් මේක අත්දැකීමෙන් ප්‍රහාණය කරන්න තියෙන දේ අනුශාසනයෙන් ප්‍රහාණය කරන්න බෑ. උන්වහන්සේ කිව්වා, එහෙනම් පිණ්ඩපාත වඩින්න කිව්වා. අර මුහුදු ප්‍රදේශයක් තියෙනවා, ඒ ප්‍රදේශයේ නම කියලා ඒ පළාතේ පිණ්ඩපාත වඩින්න කිව්වා. ඉතින් දවස් කීපයක්ම වැඩ ඉන්නකොට පිණ්ඩපාත වඩිනකොට මුහුදු ප්‍රදේශයේ පිණ්ඩපාත වැඩිද්දී ඉතින් කකුළු එකේ මම් වෙන්න ඕලුවන්නේ. කකුළු හම්බුණා. හම්බුණාම ඉතින් අර කාල මනදොල පිරුණා. හොඳටම හිත පිරුණා පිණ්ඩපාත වැඩම කරලා හම්බ වුණාම ඒවා. ඊට පස්සේ ආවා, ඇවිල්ලා බණ ඇහුවා. බොහෝම ඉක්මනින් රහත් වුණා. තේරුණානේ? ඒ නිසා ඕගොල්ලන්ටත් මොනවා හරි කන්න බොන්න ආසාවක් තියෙනවා නම් ඉස්සෙල්ලා ඒ කාල බීලා ඉන්න. කමක් නැහැ. කමක් නැහැ. එහෙම කරන්න ඕනේ. ඒකට කමක් නැහැ. මොකද එතකොට ඒක අත්දැකීමින්ම ඇති වෙනවා. දැන් ඒක කාන්තාවකට ඒක පානක් ආසාවක් ඇති වෙලා තිබ්බ මේ සිගරට් එකක් බොන්න. ඉතින් බොහොම හොඳ දෙයක්. ඉතින් මේ ඒක දැන් පුදුම ආසාවකින් ඉඳලා තියෙනවා. කොහොම හරි මේ හොරෙන් ගෙනල්ලා ගෙදර කවුරුත් නැතිලා බීලා කොහොම හරි දන්න කෙනෙක් බිව්වොත් එහෙම දුම් මෙහෙම හිර කරගන්නවනේ. උගුර යන පිට උගුර යනවනේ. එහෙමත් ගිහිල්ලා බොව අමාරු සිගරට් එකේ පාවෙලා නෑ. ඔයාලත්තන්ට හරි එහෙම උමනාවක් හරි තියෙනවා නම් නේද? හොරෙන් ගෙනල්ලා නීල පොඩ්ඩක් බලන්න මේ කොහොමද තත්ත්වය කියලා පුරුද්දට යන්න දුර. එහෙමනම් ඔන්න ඔයනි තත්ත්වවලුත් තියෙනවා. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයා පරිණතයි. ඒ දරුසෙනෙහස දන්නෝ බණ කියන්න සුදුස්සේ. ඉතින් අපේ ඉන්න මේ බොහෝ සාමින් වහන්සේලාට මේ පරිණත අවබෝධය නැහැ. ඒ පරිණත අවබෝධය නැති නිසාම කියන දේවල් නිකම් බණ බවට පවණක්පත් වෙනවා. ඇයි? එතනින් මේ ලබන පන්නරය විශ්වවිද්‍යාල 100ක ඉගෙන ගත්තත් ඒක ලබන්න බෑ. ස්වාමී කැඩියට බිරිඳෙක්ගේ සෙනෙහස, ඒ වගේම රජ සම්පත්තිය, දරු සෙනෙහස, ඒ ඔක්කෝම දන්නු ආහාර පාන නැටුම් ගැයුම් විලාසිතාවල තියෙන තත්ත්වය දන්න නිසා ආයේ පැත්ත හැරිල බලන්න වුමනාවක්, හීන මවන්න වුමනාවක් ඇති වෙන්නේ නැහැ. ඒකයි තියෙන ස්වභාවය. දැන් මේ පින්නතුන් හැම දිනාට මේ ජීවිතේ එහෙම අත්දැකීම් ලබලා තීද්දිත් යම් කිසි කෙනෙක් නැවත නැවතත් ඒ ගින්නටම වැටෙනවා නම් ඒකට කියන්න තියෙන්නේ අත්දැකීම් නැති නිසා නෙමෙයි, ඒකට කියන්න තියෙන්නේ මෝඩකම කියලා. తත්‍ර తත්‍රාබිනන්දනි, නැවත නැවත ඒවට වැටෙනවා. පළගැටියා නැවත නැවත ගිනි පෙල්ලට ගිනි ගොඩට පනිනවා වගේ. දැන් තියෙන්නේ මේ සාමාන්‍ය සමාජය තුළ තියෙන්නේ අත්දැකීම් නැතිකමද? නැහැ. අර නැවත නැවත වැටෙන මෝඩකම. නැවත නැවත වැටෙන මෝඩකම මනසින්. නෑ එතකොට මේ වැරද්දක් හැටියට මේ දේවල් කියලා දෙනවා නෙමෙයි. ධර්මයේ දකින්නට දැන් මේවයින් වැළකීලා, ඒ කියන්නේ නැවත නැවත වැටෙන්නේ නැති වෙන්න. තමන්ට ආසාවක් ඇති වුණාම අන්නාසි කෑල්ලක් කන්න නොකා ඉන්න කියන එකද මේ කියන්නේ? නැහැ. ආසාවක් ඇති වුණාම නොකා ඉන්න නෙමෙයි, ආසාවක් ඇති නොවන විදියට ජීවිතේ හදාගන්න. ආසාවක් ඇති වුණොත් ඒක තලලා බලලා කවුරුත් පෙරලගෙන හොරගම් කරගෙන කන්නේ නැතුව තමන්ගේ පර්ස් එකේ සල්ලි තියෙනවා නම් තමන්ට මේ දෙයක් මේ කණ්ඩ තහනම නැහැ. එතකොට මෙතන තියෙන ආසාවක් පාලනය කිරීමක් නෙමෙයි, ආසා ඇතිනෝ ඉන්න ජීවිතේ හදාගන්න එක. නමුත් අපි මේ ප්‍රසිද්ධව අඳුරන බුද්ධාගමෙන් අපිට උගන්වන්නේ මොකද්ද? ආසාවක් ඇති නොවන විදියට ජීවිතේ හදාගන්න නෙමෙයි, හැදෙන ආසාවල් පාලනය කරගන්නයි වළක්වා ගන්නයි. ඒක නීතිය. එතකොට එහෙම දෙයක් වුණොත් ඒක ආතතියක් බවට පත් වෙනවා. දැන් දරුවේ චොක්ලට් කන්න කැමති නැහැ. අකමැති නිසා මෙයා නොකා ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවනේ එහෙමයි. එතකොට යාට ඒක ආතතියක්ද? නෑ. යම්කිසි දරුවෙක් ඉන්නවා, එයා හරි ආසයි චොක්ලට් කන්න. එයාට ගහලා, පෙළලා, බද බන්ධන දීලා, බෑනලා, දොස් කියලා, දත් පණුහු කනවා කියලා කෑ ගහලා එයාට චොක්ලට් නොදී ඉන්නවා. එතකොට මොකද කරන්නේ? එතකොට අම්මට වෛර කරනවා, තාත්තට වෛර කරනවා, හිත ඇදී මං ආසදේ මට කන්න දෙන්නේ නැහැ. අද බෞද්ධයෝ කරන්නේ මොකද? පන්සලටයි බුද්ධාගමටයි සමහර අය වෛර කරන්නේ. අපි ආස දේවල් අපිට කන්න දෙන්නේ නැහැ. ඇයි? හාමුදුරු දායකයන්ට වෛර කරන්නේත් ඇයි? මේ යක්කු නිසා තමයි මට රැටවත් කන්න නැති කියන්නේ. මුන්නේති ලෝකෙක ඉපදුනා නම් මට උයාගෙන හරි කන්න පුළුවන් කියලා වෛර කරනවා. එතකොට දායකයා පන්සලට වෛර කරනවා, පන්සල දායකයන්ට වෛර කරනවා. ඇයි? කැමති මේ අය නිසා බෑ. ඒ නිසා අවබෝධයෙන්ම කලකිරුණු, අවබෝධයෙන්ම හික්මුණු ගුණයක් මේ දෙගොල්ලොගම ළඟම ඇති වෙනවා. මට නම් හිතුනොත් කන්න මං හොරෙන් හරි කනවා. ඒ මගේ හැටි. ඒක වළක්වන්න. මොකද මට හිතුණනේ. ඒ හොරා කන්නේ නැහැ. ඉතින් මගේ ළඟ තියෙනවා නම් විතරක් දෙයක් මං කනවා. ඒ කියන්නේ හිත මුලින්ම පාලනය විය යුතුයි. එහෙම නැතුව අගින් දලු කඩා දාන්න අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හොරා කන්න උමනාවක් වෙන්නේ නැහැ. ආතතිය අඩු වෙනවා, පාලනය වෙනවා. ඊට පස්සේ ජීවිතයෙන් සිදුවෙන පව්කම් නැති වෙනවා. තේරෙනවනේ. ඒ නිසා රහතන් වහන්සේලා කෙලෙස් පාලනය කරමින් ඉන්න පිරිසක් නෙමෙයි. කෙලෙස් නැති නිසාම සංසුන්ව ජීවත් වෙන පිරිසක්. කෙලෙස් නැති නිසා සංසුන්ව ජීවත් වෙන. ඒ නිසා ආශාවන් පාලනය කිරීමට එහා ගියපු ආශාවන් නැති කරගන්න ගුණයට අපි පාත්‍ර වෙන්න ඕන. එතකොට ඒක ආතතියක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි, ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ඇතුළට අපි දාගන්න සංඥාවල් අනුව තමයි වේදනාවල් පහළ වෙන්නේ. වේදනාවල් තමයි තණ්හාව බවට පරිවර්තනය වෙන්නේ. අපි හොඳ වශයෙන් දෙයක් දාගත්තත්, නරක වශයෙන් දෙයක් දාගත්තත් ඒක අපේ ඇඟට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ වශයෙන් දාගන්නත් එපා, කිසිවක් නරක වශයෙන් දාගන්නත් එපා. එපා එපා කියන වචනේවත් දාගන්න එපා. සමහර අය එපා කියන එක දාගන්නවා. ඒ නිසා එපා එපා කියන එකක් දාගන්න එපා. හොඳ වශයෙන් දාගත්තා, නරක වශයෙන් දාගත්තා. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මේ ලේන්සුව කියන එක. මේකේ අපි හිතමුකෝ මේකේ තියෙනවා මේ විදුලිය. මේකේ යකඩ කෑල්ලක් කියලා හිතමු. මේකට දැන් විදුලිය සම්බන්ධ කරලා තියෙනවා. මට මේක වැඩක් නෑ කියලා මෙහෙම අල්ල ගන්නවා. ඒත් විදුලිය වදිනවා. නැහැ මට මේක උවමනයි කියලා අල්ල ගන්නවා. ඒත් මට විදුලිය වදිනවා. එහෙම නැත්නම් මේක මම වම්පසට කළ යුතුයි කියලා මේක අල්ලන ස්පර්ශ කරනවා. එතකොටත් විදුලිය වදිනවා. මේක දකුණු පසට ගන්න ඕන කියලා හිතනවා. ඒත් විදුලිය වදිනවා. ඒ නිසා හොඳයි කියලා ඇල්ලුවත් විදුලිය වදිනවා. නරකයි කියලා ඇල්ලුවත් විදුලිය වදිනවා. ඒ නිසා මේ බෞද්ධයන්ට වැදිලා තියෙන විදුලිය තමයි නරකයි නරකයි කියලා හැම දෙයක්ම අල්ලලා තියෙන්නේ. දැන් ලෝකයේ සමහර අය හොඳයි හොඳයි කියලා හැම පාපයක්ම අල්ලගෙන තියෙනවා. දැන් මිනිස්සු මරණ එකත් හොඳයි කියලා සමහර ආගම්වල තියෙනවා. සත්තු මරණ එකත් හොඳයි කියලා සමහර ආගම්වල තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ හැටියට හිටගෙන මුත්‍රා කරන්නවත් බෑ. ඒකත් නරකයි කියලා අල්ලලා තියෙනවා. හැයට කන්නත් බෑ. ඒව නැත්තම් පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා ඒවට තල්ලු කරනවා. එහෙමත් නැත්නම් ඕක කාමසුකල්ලිකාන යෝගිය. ඔය සැකට බොහොම ලස්සනට හිටියොත් ඕක කාමසුකල්ලිකාන යෝගිය කියලා තල්ලු කරනවා. මොකක් හරි වරදක් පටලවන්න පුළුවන්. ඊට පස්සේ දුකෙන් කලකිරීමෙන් හිටියොත් ඕක අත්තකිල මතාන යෝගිය කියලා ඕකත් වැරදි කියලා ඒකටත් තල්ලු කරනවා. එතකොට අපි බෞද්ධයෝ අල්ලන් ඉන්නේ මොකන්ද? වැරදි වැරදි වැරදි වැරදි වැරදි කියලා හැම දෙයක්ම වැරදි. හාමුදුරු කෙනෙක් දිහා බැලුවම පේන මු වැරදිකාරයෙක්. ඇයි අර පෙන්නලා තියෙන දේවල් වලට අනුව ඒ පෙන්නපු හැමදේම බෑනේ. එහෙමනේ ඉතින් පඹයක් වෙන්න ඕන. එක්ක වැඩියෙන් කතා කරනවා, එක්ක සැරෙන් කතා කරනවා, එක්ක ඉක්මනින් ගමන් බිමන් යනවා, එක්ක සැක හිතන මොනෝ මොනෝ හරි හිතනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? නිතරම පේන්නේ හාමුදුරුවෝ කියන්නේ වැරදිකාරය. ඊළඟට හාමුදුරුවොත් ඒ දේවල් ඔළුවේ පටලවා ගත්තට පස්සේ යාට හිතෙනව කරන හැම දෙයකම යාට හිතෙන්නේ මොකද්ද? මම වැරදිකාරයෙක් කියලා හිතෙන්න ගන්නවා. දැන් ඒකනේ අපි රැයට හරි ගමනක් ගිහිල්ලා බඩිකින්නක් වෙලා ස්කෝත්තක් කෑවොත් එමේ හැංගිලා කන්නේ ඒකනේ. දැන් ඔයාත් එහෙම කන්න ඕනේ නෑනේ. අපිට ඒක කරන්නේ දෙයියනේ කෑම කන එකත් වරදක් කියලා පනෝ ගත්තාම ඒක වරදක් වෙනවා. දැන් කාලයක් හෙල්මට් දාන්න තහනම් කළා. එතකොට හෙල්මට් දාන එක වරදක්. ලංකාවේ ආරක්ෂිත කාලයක් තිබ්බා හෙල්මට් දාන්න ගන්න. එතකොට හෙල්මට් දැම්මොත් වරදක්. දැන් හෙල්මට් නොදැම වරදක් කියලා දැම්මට පස්සේ ඊට පස්සේ හෙල්මට් නොදා ගියොත් වරදක්. ඉතින් ඒ නිසා පනවගත්තු ඕන එකක් වරද්දා වෙනවා. දැන් ඊට එහා කීප වැරද්දකුත් තියෙනවා. ඒ මොකද්ද? චේතනාවට අනුව අනුන්ට අහිත අනර්ථය පිණිස පවතින, තමන්ට අහිත අනර්ථය පිණිස පවතින මානව හරි වැරදි ටිකුත් තියෙනවා. ඒ නිසා මේ මාර්ගඵල ලැබපු කෙනෙක් තුල, රහතන් වහන්සේ කෙනෙක් තුල තියෙන අර මානව හරි වැරදි ටික විතරයි එයා ආරක්ෂා කරන්නේ. එයාට එක එක අර පද බලන්නේ නැහැ. ඒ රහතන් වහන්සේට පුළුවන් නම් සද්භාවයෙන් ගහකට නැගලා පොල් ගෙඩියක් හරි කඩා ගන්න සමහරලාට නැගි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක රහතන් වහන්සේ නමක් එහෙම ගහකට නැගලා තියෙන දුවල ගිහිල්ලා මේ බල්ලු ටිකක් උසි ගන්නවලා. අර බලුවෙන්ද නේද? මේ මහාන නිසා තමයි මට දඩේමක් කරගන්න බැරි කියලා රහතන් වහන්සේට උසි ගන්නව වැද්දා බල්ලු ටික. රහතන් වහන්සේ දුවල ගිහිල්ලා ගහන්න ගන්න. අද කාලේ දැක්කොත් එහෙම අපි කියන්නේ ඔයාට මමත් තේ තිනවා. ඔයාට මාර්ගඵලයක්වත් නැහැ. නැත්තම් ඒකනේ බල්ලට බයි දිව්වේ. උන්වහන්සේලා රහත්ුනේ කියලා මේ බල්ලොන්ට කියලා කව ගන්න පිසුවක් නෑ. පිසුවක් නෑ නේද? ඊළඟ ආට නැංගා. ඊට පස්සේ උන්වහන්සේ කකුලෙන් එහාට මෙහාට මේ පැද්ද බල්ල උඩ පනිනකොට ඉන්නකොට සිවුර කඩාගෙන වැඩුණා අර මිනිහේ ඇඟට. ඊට පස්සේ අර බල්ලෝ ටික පැන්නා. හාමුදුරු වෙන්න කියලා අර බල්ලව කෑවා අර මිනිහේ ටික ඔක්කොම වට වෙලා. ඉතින් ඒකයි උනේ. ඉතින් ඒ වගේ හරියට තේරුම් ගන්න ධර්මය. ඒකනේ හැම තිස්සෙම වැරදිකාරයෙක් වගේ පේන්න පටන් ගන්න ඒකයි. මේ පුදුම අපරාධයක්. අපේ බෞද්ධයෝ විතර අපිට විනාශය කරා නීති පමුණුවාගත්ත, විනාශය කරා දර්ශන හදාගත්ත, විනාශය කරා දෘෂ්ටි හදාගත්ත කවුරුවක්වත් නැහැ. මම පුදුම අවාසනාවක්. ඒක අතකින් බලනකොට මහායානාය හොඳයි. ඒගොල්ලෝ යම්කිසි සංශෝධනයක් කරලා යම් යම් ආකාරයකට ඒගොල්ලන්ගේ ජීවිතවලට මේ යංගිසේ ශාන්තියක් ඇති වෙනවා. මම කියන්නේ සම්පූර්ණ දර්ශනය ඇති කියලා. නමුත් යංගිසේ ජීවන ප්‍රතිපදාව හරිය ඒගොල්ලෝ හදාගත්ත ලස්සරට. ඒගොල්ලෝ හරිය නීතියට, පිළිවෙලට, විනයට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් ආකාරයකට මේ ලස්සනට හදාගන්න. අපි විතර කරන්න බැරි දේවල් පනවගෙන හොරෙන් වැඩ කරන කට්ටියක් වෙන කොහෙවත් නැහැ. හාමුදුරුවොත් එහෙමයි, බෞද්ධයොත් එහෙමයි. බෞද්ධයත් හංගගෙන සිගරට් එක බොන්නේ. අරක්කු හිතුන හංගගෙන බොන්නේ. හරිද? ඒක ඉතින් ඒගොල්ලෝ හදාගත්තා හීතලට මෙහෙම බොන්න ඕන. එච්චර හෙන්නේ නැහැ. ඒම චේතනාව අනුව ප්‍රායෝගිකත්වයේ අනුව ජීවිතයට කළමනාකරණය කරගත්තා. එතකොට ඒම පව් වෙන්නේ නැහැ. දැන් දවසක් අපේ උපාසකම්ම කෙනෙක් ගියා එංගලන්තේ. ගිහිල්ලා කිව්වා ස්වාමීන් එංගලන්තේ නම් ගියා එක ශික්ෂාවක් කැඩුනා. මම අහුව මොකද්ද? මේ සුරාපානය මොකද උනේ? නෑ හම්බුනේ, ඇඟ ගල් ගැහුණා, මේ සීතලට ඇඟිලි දිගාරින්නත් බැරි වුණා. ඉතින් අපේ පුතා මට බ්‍රැන්ඩි ටිකක් දුන්නා. ඉතින් මම ඒක බිව්වා කිව්වා. ඉතින් මොක සුරාපානේද? නෑ. ඒක සුරාපානේ නෑ. මං ගියා නම් මාත් බොනෝ. මං ගියා නම් මාත් බොනෝ. එතකොට ඒක සුරාපානේද? අන්න සුරාපානෙත් කඩලැවිල්ලෙන් නියනවා. ඇයි? ඒක සීතල නැති කරගන්න ඖෂධයක් ඒ වෙලාවේදී. සුරාවක් බවට පත් වෙන්නේ වෙරි වෙන්න, මදය වැඩි කෙන්න, විනෝදය පිණස බිව්වොත් විතරයි. සුරාමේරේ මජ්ජපමා දට්ටාන, මදයට හා ප්‍රමාදයට හේතු වෙන්න බිව්වොත් විතරයි. නැත්තම් සුරාව දානවා, රා දානවා බෙහෙත්වලට. ඔය අරිෂ්ඨවල තියෙනවා රා. ඉතින් මේ චේතනාව අනුව මේවා හරි වැරදි ජීවිතේ දිහා බලනවා මිසක් මේ ශික්ෂාවන් අනුව, මේ එහෙම නැත්තම් විනයන් අනුව බලන්න බෑ. අපේ ශ්‍රී ලාංකිකයෝ සීලය කියලා හිතාගෙන ඉන්නේ විනයට. ඔය පංචශීලය කියන්නේ විනයක්. ඒක බුදුහාමුදුරන්ගේ දේකුත් නෙමෙයි, දා කාලේ ඉඳලා දිවිච්ච දෙයක්. ආජීව අට්ටමක සීලය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ටත් කලින් තිබිච්ච දේවල්. රස සීලය කියන්නේ බුදුහාමුදුරන්ටත් කලින් තිබිච්ච දේවල්. ඕව විනය. නමුත් මේ මුළු රැවටිලා ඉන්නේ, මුළු සම්පූර්ණයෙන්ම රැවටිලා ඉන්නේ මේ විනය තමයි සීලය කියලා. ඒ නිසා අමුතුවෙන් වෘත සමාදන් වෙන්න ඕනේ නැහැ. සීලබ්බත පරාමාස අමුතුවෙන් වෙන්න ඕනේ නැහැ. බෞද්ධයන්ට කොහොම සීලබ්බත පරාමාසයක් තියෙනවා? ඔව සිල් කියලා අහනවා. සමහර ගිහි ජීවිතෙත් ඉඳගෙන ඉන්නවා මේ බෙහෙත් රැයට නොකා ඉන්නවා, මේ බෙහෙත් බොන අම්මලත් රැයට නොකා ඉන්නවා, මේ සීලයක් වැඩි සීලයක් රකින්න ඕන කියලා. පවුනේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැතුව කෑම නොකා උඩ වාඩි නොවි බිම වාඩි වෙලා එක එක වෘත වලින් මානය නැති කරගන්න උත්සාහ කරපු අය වගේ අපිත් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. එනම් ප්‍රඥාවෙන් දැකිය යුතු දේ වෙන දහමකින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ওই දේවල් ටික ඔක්කොම කියලා දුන්නාම ඒ කියලා දෙන හැම මොහොතකම ඒවයේ තියෙන වරපොටවල් බැඳීම් ලිහෙන්න ඕන, කැඩෙන්න ඕන. ඒව කැඩුණා නම් ලිහුණා නම් පස්සේ අර මනසේ තියෙන වේගාත්මක ස්වභාවය අඩු වෙනවා. හොඳයි කියලා අල්ලන්නේත් නැහැ, නරකයි කියලා අල්ලන්නේත් නැහැ. චිත්ත විවේකයක් ඇති වෙනවා. එපා එපා කියන එක අල්ලන්නේත් නැහැ. එයා ස්වභාවයෙන්ම දියවිලා සංසුන් වනසේ මනස ඉදහරිනෝ. ඒ තුලින් සංසුන්භාවය ඇති කරගන්න. හැබැයි මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. අනවබෝධයේ ඉන්න කෙනා මේ සියල්ල අත්හැර ඒ ඥාන දර්ශනය අනුකවරද්ද? මේ අත්හැරීමයි අල්ලා ගැනීමයි දෙකෙන්ම තොරව වාසය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිරන්තරයෙන්ම පරීක්ෂා කරනවා. ඒ ෂේම භූමිය, එහෙම නැත්නම් ඒ නිර්වාණ භූමිය තුලට මා පිවිසෙන තුරු, මාගේ මනස එතෙන්ට පමුණුවා ගන්න තුරු මහන්සි වෙනවා. එතෙන්ට පමුණුවා ගත්තට පස්සේ හත්පස කියන මොකුත් අල්ලගෙන නැත්තම් වේදනාවක් නැහැ. Tamanta mokak hari vedanawak pahala wenawana tamanta notheerunath etara mono hari allagena innawa. අල්ලගෙන නැත්නම් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අල්ලගෙන යමක් ඉන්නව නම් තමයි වේදනාව හටගන්නේ. මං ඕගොල්ලන්ගෙන් එක්කෙනෙකුට එක පාරටම මේ ලාච්චුවේ තිබෙන ටෝච් එකක් නැති වෙලා තියෙනවා. ඔබතුමිය ගත්ත නේද? හා? ගත්ත නේද? මේ ඇවිල්ලා හොරකම් ගලා නේද මේක ඇතුලේ ඇවිල්ලා භාවනාවට ඉස්සල්ලා ඇවිල්ලා. දැන් මට තරහ යනවාද? එහෙම නැත්තම් මොකද හිතෙන්නේ? හිතෙන්නේ නැහැ. මොකද මට ටෝච් එකක් දැකලවත් නැහැ. ඒ නිසා එහෙම මොකද තියෙන්නේ? ආ, එතකොට ඒක කිසි කම්පනයක් නැහැ. දැන් නිකම්වත් මේ ටෝච් එකක් දැකලා ගන්නත් හිතිලා නොගෙන හින්න වෙලාවක හරි දැන්න නම් ඒ තරහ යනවා. මොකද මට ගන්න හිතුණා මං ඒත් ගත්තේ නැහැ. දැන් මට බයිනෝ කියලා. ගත්තන ඒ තරහ කේන්ද්‍රයක් හෝ මොනවා හරි කම්පනයක් ඇති වෙනවා. එයා පිටට කපටි කමට මොනවා හරි පෙන්වන්න බලුවා. නමුත් කම්පනය ඇතිවීම මනස තුල නතර කරන්න බෑ. ඒ වගේ තමයි අපි තුල මොනම හරි ආකාරයකින් යම් දෙයක් ග්‍රහණය වෙලා තියෙනවනම් ඒ ස්වභාවයට කම්පනයක් වෙනවා මායි මනස තුල. ඒ නිසා අවේදීත සැපය විඳින්නේ නැති ගුණය තමයි හොඳම විඳීම. විඳින්නේ නැති එකම තමයි හොඳම වින්දනය. විඳින්නේ නැති එකම තමයි හොඳම වින්දනය. එතන තමයි නිවීමේ විඳීම. නිවීමේ විඳීම. නිවන විඳින්නේ නැහැ හැම තිස්සෙම ද්වේෂයේ විඳිනවා, රාගයේ විඳිනවා, ලෝභයේ විඳිනවා, නොයෙකුත් දේවල් විඳ විඳම ඉන්නවා. නේ? නොයෙකුත් දේවල් විඳ විඳ ඉන්නවා. එතකොට ඒ වින්දනයන්වල ප්‍රතිවිපාකය තමයි මොනවද? දුක. දුක මත තමයි සෑම විඳීමක් පිටලා තියෙන. ඒ නිසා බුදුහාමුදුරු කියනවා ප්‍රේමතෝ ජායති සෝකෝ. අංගිති ප්‍රේමය කියලා කියන්නේ ඇලියාම, බැඳියාම, යමකට බැඳෙනවා නම් ඒකට කියනවා ප්‍රේමය කියලා. ඕනම දෙයකට. පෙරේතකම කියලා හැදෙන්නේත් වචනයකින්. පෙරේතකම, එහෙම නැත්නම් ප්‍රේමය. ඕනම දෙයකට බැඳියාම. බැඳියාමක් ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රේමය කියනවා ප්‍රේමතෝ ජායති සෝකෝ. ඒක තමයි දුකේ ආරම්භය ඒක. ප්‍රේමය තමයි දුකේ ආරම්භය. ඕනම ප්‍රේමයක කෙලවර තියෙන්නේ සර්පයාගේ හිස වගේ දුක. ඕනම ප්‍රේමයක් ඉදමට, කඩමට, ගේ දොරට, තමන්ගේ ශරීරයට හරි අධික ප්‍රේමයක් තියෙන කෙනෙක් ලස්සනට රූපයට මොකද වෙන්නේ? වයසට යනකොට පුදුම කම්පණයකටපත් වෙන්නේ. වයස කියන්නේ අකමැති මේ තත්ත්වෙත් මොකද? අධික ලෙස තමන්ගේ රූපය හා මේ ශරීරයේ වැඩිපුරම ආක්‍රමණය කරන මේ උපාදානය කරන පිරිස තමයි භාව රූපයෙන් බැලුවාම ස්ත්‍රී පාර්ශවය. ඒගොල්ලෝනේ ඔය හැමතිස්සෙම ලස්සනට ඉන්න බලන්නේ, මල් වගේ ඉන්න බලන්නේ. එහෙම ඉන්න එපා කියන එක නෙමෙයි, එහෙම ඉන්න ඕන මිනිස්සු. නමුත් මේව හඳුනගෙන යන්න ඕනනේ. එතකොට ඒකට කම්මැලි වෙන්නේ නැත්නම් ඉතින් එහෙම බොහොම මේ යෞවන කාලේ ඉඳලා බොහොම ලස්සනට රූප සම්පන්නයෙන් හිටපු අවුරුදු 60-70ක් විතර වෙන ඉතින් අම්ම කෙනෙක්ගේ උපන්දිනයක් තිබ්බා. ඉතින් දැන් මේ කී වෙනි උපන්දිනේද කියලා වයස අහලපැයි සෙත් පතන්න. ඉතින් මම ඇහුවා මේ අම්මගේ කී වෙනි උපන්දිනේද? මෙන්න වයස කියන්න ලැජ්ජයි. හරිද? මම බලනවා මේ වයස අමතක වෙලාද කියලා. බොහොම මාරුවෙන් කියන 76යි. ඇයි මේ 65ක් වගේ තමයි හැමෝටම කී කියා ඉන්නේ? 10ක් විතර අඩු කළා. ඈ? තරම බලන්නේ 65ක් විතර කියන්නේ. ඇයි? හැමදාම පුළුවන් තරම් බලනවා. අර යෝ තරුණ වියේ, යෞවන වියේ, නිරෝගී කමේ, ලස්සනේ ඉන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම ඉන්න ඕන. හැබැයි ඒව වැරදි විදියට නිත්‍යාසහගත විදියට හිතේ පටලවා ගැනීම නිසා වෙන්නේ මොකද්ද? යා විශාල කම්පණයකට ආසතියකට පත් වෙන වයසට යාම නිසා. එනිසා ඔබ බලන්න මම මොනවද අවිද්‍යාත්මක උපාදානය කරලා තියෙන්නේ. අවිද්‍යාත්මක උපාදානය කරලා තියෙනවනේ ඒක දිගු කාලයක් ඈතට බලන්න. දිගු කාලයක් ඈතට බලනකොට මොකද වෙන්නේ? ඒ උපාදානයන්ගෙන් නික්මෙනවා. ඒ නික්මීම නිසා සියල්ලම අත්හල කෙනෙක් හැදියේද සියල්ලම භුක්ති විඳිනවා. ඒකම ආහාර පෙවිල් දෙකක් හදලා එක පැත්තකට හදන වහන්සේ කෙනෙකුට ලබා දෙනවා, මේ පැත්තෙත් පුතජන කෙනෙකුට ලබා දෙනවා. දැන් මේ දෙන්නටම කියන්නේ මේ ආහාර වේල් දෙක ගන්න එපා කියලා නෙමෙයි. දෙන්නම එකම ආහාර වේල් දෙක ගන්න ඕන. මේ රහතන් වහන්සේට වැඩියෙන් පුතජන කෙනාට අඩුවෙන් ඔන්න දීලා නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙක් කිනු පුතජන ස්වාමින් වහන්සේ කෙනෙක් අනිත් ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නම. දැන් දෙන්නටම එක හා සමාන කැවිලි පළතුරු කිරි ඔක්කොම දීලා තියෙනවා. ඒ දෙන්නගේම අනුභවය එකක්ද? නෑ. දැන් අපි මේ පුතජන කෙනා මේක ආසා නැතුව වළඳන්න ඕන කියලා මොනව හරි පිළිගුණ කර කර වළඳුවොත් ඒක වැරදි කතාවක්. අර රහතන් වහන්සේගේ ගුණයට කවදාවත් එන්න බෑ. මේවා බලුවමනයක්, මේවා අසූචි වගේ, මේවා වෙනවා, මේවා මල පහ බවට පත් වෙනවා කිය කියා හිත හිතා මේකට පිළිගුණ කර කර වළඳුවයි කියලා අර රහතන් වහන්සේගේ ගුණයට එන්න බෑ. ඔන්න ඔතන තමයි බෞද්ධයන්ට වැරදිලා තියෙන්නේ. කන ආහාර පිරිමනාපෝ කන්න රහත් වෙනවා කියන්නේ වෙනම කතාවක්. මේ කන ආහාරයට නිගා දීලා කණේගේ තේරුම නැහැ. හැබැයි පන්තලේ වැඩි කෙරෙන්නේ නැද්දද? කෙරෙනවා. ඒක සාපරාදී ක්‍රියාවක්. පුදුම මිත්‍යා දෘෂ්ටියක් ඒක. එලවත් නැතිනො මෙලවත් නැතිනො. ඒ කියන්නේ වැඩි. ඒක ඒ වුණාට අර ආහාර වේල් දෙක අනුභවයේ වෙනස තියෙනවා. අපේ පින්නතුන් ඇලීම හොඳ නෑ කියලා අරගත්තේ මොකද්ද? ගැටීම. ඒ නිසා බෞද්ධයෝ විතර ගැටෙන, බෞද්ධයෝ විතර එකිනෙකාට ද්වේෂ කරගන්න, එකිනෙකා දිහා අප්‍රිය අමනාප විදියට බලන පිරිසක් නෑ. අඩුම තරමේ නෝනගේ අතින් අල්ලගෙන මහත්ය පාරයවෙදී ඉන්නේ. මොකද ඒකත් කුණුහරුපයක් හැටියට හිතනවා. හැබැයි පාර මැද හොම්බ ගැඩෙන්න දත් දෙකක් වැටෙන්න ඕනට ගහනවා අතින් පයි. ඒක හොඳ වැඩක්. ඒක හොඳයි නේ. අරක හරි අසභ්‍ය වැඩක්. ඉතින් ඒ නිසා අපි බෞද්ධ සමාජය අපිට කොයි බෝකත් තමන්ගේ අම්මගේ නලල සිප ගන්න මේ මහත්යෙන් දකින්න නෑ, තාත්තා කෙනෙන් දකින්න නෑ ප්‍රසිද්ධව. අඩුම තරමේ ළඟින් වාඩි වෙලාවත් ඉන්නේ නැහැ. මොකද ඒකත් අසභ්‍යයක්. ඊළඟට හාමුදුරු කෙනෙකුට ගෑනු ළමයෙක් එක්ක හරි තරුණ කෙනෙක් එක්ක හරි උපාසයා වචන 10ක් කතා කරන්න බෑ. මොකද මොකක් හරි අටමගලයක් ඇති කියලා හිතනවා. ඒ නිසා පෞර්ෂයෙන් හීන වූ, දිලිඳු වූ, අසරණ වූ, කම්පණය වූ මෙහෙම ජාතියක් ලෝකෙම නැහැ. ඒ නිසා මේ ඔක්කොම දෘෂ්ටි තියෙනවා. හරිද? දර්ශනයක් තුල හැදෙන්න ඕන. දැන් මම කියන්නේ මේ නිදහස තියෙනෝ කියන ඕන එක කියන එක නෙමෙයි. මේ නිදහස තිබුණා නොතිබුණා වේවා, අනුන්ගේ වැරදි සොයා සොයා ඉන්න එක තමන්ගේ කාලය විනාශ වීමක්. ඒ නිසා තමන්ගේ මේ දෘෂ්ටි මතයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ කියන එක තේරුම් කරගන්න. සුභවාදී දෘෂ්ටිය හොඳ නෑ කියලා අසුභවාදී දෘෂ්ටිය කරපින්න ගන්න එපා. අසුම දෘෂ්ටියත් ඉවත් කරන්න, සුභ දෘෂ්ටියත් ඉවත් කරන්න. මම මීට මේ පෙර පින්නතුන්ට මේ පත්‍රිකාවක් අරගෙන යමක් කියලා දුන්නා. මෙන්න මේ පත්‍රිකාව. ඒකේ සඳහන් වෙච්ච දේ මම මේක ඉතාම ගරු කරන දෙයක් නිසා මම ලියලා මෙහෙම සටහන් කරගෙනම තියෙනවා. මොකද්ද මේ? අපි නොදන්නාම දේ නේ. අප මුදා හරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදා හැරීමයි. මුදා හැරීම යන්නේ තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. ඕම ලස්සනට මේක දේශනා කරා. මේක මම මගේ පදපෙළියක් නෙමෙයි. නමුත් මට මේක අයිති කියන්න. මේ පදපෙළියේ අයිතිකරුවා තමයි තායිලන්තයේ බිහි වුණු මහරහතන් වහන්සේ නමක් වන අචංචා හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි මට මේ ධර්මය ජීවමාන නූතන යුගයේ කෙනෙක් හැටියට ප්‍රකාශිත ග්‍රන්ථයකින් මුලින්ම දකින්න හම්බෙච්ච ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඊළඟට අවශ්‍ය කළා මේක ජීවමාන කරගත්ත සජීවි මිනිස්සෙක් වුණා. මේ මේ මේ වචනේ මෙහෙම ලියලා තිබ්බ කියලා කෙනෙකුට රහත් වෙන්න බෑ. මාර්ගඵල ලබන්න බෑ. මොකද පුජ්‍යලයා බලන්නේ පුජ්‍යල දැනුමෙන් හා පුජ්‍යල විඥානයෙන්. දැන් මෙතෙන්ට ඔබ ආවහම ඔබේ විඥානයේ බලයේ ඉක්මවා යන බලයක් මා තුළ තියෙනවා නම් මට ඒක ඇති කරන්න පුළුවන් ඔබ ළඟ. ඒක කරන්න පුළුවන් ජීවමාන වචනයේ විතරයි. ප්‍රඥාවෙන් මෙනෙහි කරනවා නම් මේ හඬ හරි ඇසීමෙන් CD එකකින් හරි අහනවා නම් ඔබට ඒකත් ඇති කරගන්න පුළුවන්. මොනවද කියන්නේ? අප මොදා හරින්නේ වැරදි දෙයක්. මොනවද අපි උදාහරණෝ කියලා ගොඩාක් දේවල් ඔය බෞද්ධයෝ උදාහරණයට ඒක සම්පූර්ණ වැරදි තියක්. මිනිස්සු දියුණු වෙන්නේ නැහැ. ඒක මුදාහැරලා තියෙන්නේ වැඩන්නේ. ඉතින් නිවන තියනවද? නැහැ. ජීවිතේ කෙරෙහි පුදුම විදියට අසුභවාදී විදියට බලලා ජීවිතේ කලකිරුණාට පස්සේ මොකද කරන්නේ? මිනිස්සු හොඳටම බොනෝ. බීලා මොකද කියන්නේ? සුගත ලෝනා සම්බුද්ධ රාජා. ඒ කියන්නේ ඒ ජීවිතේ එපා වෙලා බුදුහාමුදුරුවෝ තමයි මට මේක කියලා දුන්නේ කියන වගේ වැඩක් නේ එතන කියා කරන්නේ. බුදුහාමුදුරුවෝ තමයි මට මේක කියලා දීලා තියෙන වගේ අදහසක් තියෙන්නේ. ඈ දැන් ලංකාවේ මුලින්ම සින්දුවක් වූ ඔබේ රාගී මන කැළඹේ දෝ එම විට පවසෙන මුවින් ඔබේ කියලා මුල්ම සින්දුව මොහිනි බ්‍රේක් මහත්තයා කියන්නේ හොඳට ගංජ සුරුට්ටුව ගහලා. ඈ රාගයෙන් දේශයේ මෝහයෙන් කැළඹි කැළඹි කියනවා මේ රාගයෙන් මනස හොඳම ඩෝක්කාරයන්ගේ සින්දුවත් මොකද්ද? ඕකම තමයි. හොඳට ඇදලා කියන්නේ ඩෝප් එකක් ගහලා. හොඳට ඔය විශාල ස්වර පද්ධතියක් නේ ඔක අදින්න බෑ ලේසියෙන් අඩියක් ගහන්න නැතුව. සාමාන්‍ය සුකුමාල සින්දුවක් නෙමෙයි. ඊටාම උච්ච ස්වර වලින් ගායනා කරන එක අනිවාර්යෙන් කාලක් ගන්න වෙනවා එදේට. ඒ නිසා අපි මුදාහැරින්නේ වැරදි දෙයයි. ඒ නිසා බෞද්ධයන් තුළ මේ දින මුදාහැරීම ඉවත් විය යුතුයි. අප මුදාහල යුතුයි. මොකද්ද මේ මුදාහැරීමත්? එහෙමනම් මේ ගැටීමත් අපි ඉවත් කර යුතුයි. ගැටීම තමයි මුදාහැරීම කියන එකත් අපි ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ගැටීම කියන්නේ හොඳ වශයෙන් අල්ලන්නත් එපා, නරක වශයෙන් අල්ලන්නත් එපා. දැන් දහම කරුණ කියලා දීලා තියෙන්නේ. දැන් මොනවද? ඔබේ විමසුම් බුද්ධියෙන් මෙතෙන්ට ඔබ එන්න ඕන. ඔබේ මනස මෙතෙන්ට පාත්‍ර කරන්න ඕන. කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් නීතියනේ අවබෝධයෙන් නිර්මාණය කරන්න ඕන. ඒ නිර්මාණය තමයි තුල සිද්ධ වෙන්න ඕන. ඒ නිර්මාණය සිද්ධ වීමට මෙහි තියෙන පුලුල් පරාසය මේ කියලා දෙනවට වැඩි දහස් ගුණයකින් ඔබ බලන්නට ඕන. තේරුණා නේද? දැන් ලිපිණයක් ඔබට කියා දෙන කෙනෙකු පේලි හතරකින් ඒ ලිපිණේ කියා දෙනවා. හරිනේ? ඈ? දැන් අපිට කියන්න පුළුවන් දළදා මාලිගාව. ඔව්, දළදා මාලිගාව මහනුවර කියලා අපි ලිපිණයක් කියලා දෙනවා. ඒක පේලියකින් දෙකකින් කිව්වා. දැන් වැඩිම කාර්යය තියෙන කාලයකද? තමා ළඟ තමන් කල්පනා කරන මහනුවර බස් කොහෙද තියෙන්නේ, මහනුවර පාර කොහෙද තියෙන්නේ, මහනුවරට තමන්ගේ මනසපත් කරගෙන තමන්ගේ ශරීරය අරගෙන තමයි යනවා. එහෙමනම් මේ දේශනාව තුල තියෙන්නේ මෙන්න මේ වගේ පද හතරක් දෙකක් තුනක් පොඩි දෙයක් තියෙන්නේ. විශාල කාර්යය තියෙන ඔබ ළඟයි. ඒ ගමන මේ ලිපිණය කියන්නත් අපි හැබැයි ඒ වගේ ගමනක් ගිහිල්ලා තමයි ආවේ. එහෙම නැතුව මේ ලිපිණය කියන්න බෑ නැතිව කෙනෙකුට. ඒ එහෙම ගමනක් ගියා. ඒ නිසා අපේ ශිෂ්‍ය කාලය ඔබ අද ගත කරන්න ඕන. එහෙම නැතුව විසරද කාලයක් ගත ළඟා කරගන්නට බෑ. ශිෂ්‍යෙක් නො වූ කිසි කෙනෙකුට ගුරුවරයෙක් වන්නට බැරිය නොහැකිය. ඒ නිසා මේ මුදාහැරීමත් අල්ලා ගැනීමත් දෙකෙන්ම දුරවන ආකාරය පිළිබඳව ගැඹුරෙන් සොයා බලන්න විනාඩි කීපයක් නිහඬව. සසර විඳින්නට ලැබෙන දුක් වේදනා දෙස බැලුවොත් පින්නතුන් මේ ඉන්නේ සසර සුගතියයි කියන සැප විඳිනවයි කියන උසස්ම ආත්ම භාවයේ තමයි ඔය ඉන්නේ. මනුෂ්‍ය ආත්ම භාවය. දිව්‍ය ලෝකයේ ඉන්න කට්ටියත් මනුෂ්‍ය ලෝකෙට යනවා කියලා කිව්වහම එයා සුගතියට යන කෙනෙක් හැටියටයි සලකන්නේ. මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනිස්සු දිව්‍ය ලෝකයට යනවා සුගතිය කියලා හිතාගෙන. මොකද දිව්‍ය ලෝකෙටත් වැඩියේ දිව්‍ය ලෝකේ ලෞතර බුදුවරු පහළ වෙන්නේ නැහනේ. ප්‍රඥාව නුවණ දියුණු කරගන්න පුළුවන් අසීමත් තැනක් තමයි මේ manussත් භාවය කියලා කියන්නේ. දිව්‍ය ලෝක කියන්නේ කොහක්වත් තියෙන දෙයක් නෙමෙයි, ඒක මනෝ ලෝකයක්, හීනයක්. රසන හීනයක් දකින්න එච්චරයි. අදෘශ්‍යමාන ප්‍රේත ලෝක කියන්නේත් ඒ වගේ. මනසින් පුදුමාකාර දුෂ්ට ගති නිසා වේදනාව විඳිනවා. දුෂ්ට වේදනා. ඒ නිසා මේ අසිරිමත් තැනදී අපිට ටිකක් ජීවිතයේ පිළිබඳව දුක යම් කෙනෙකුට තේරෙනව අඩු නම් නුවණින් කල්පනා කරලා බලන තා වසර කීපයක් ඉස්සරහට, තා දසවසක් දෙකක් තුනක් ඉස්සරහට කල්පනා කරලා බලන්න ඔබට අත්විඳින්න වෙන්නේ මොනවද කියලා. හිතට පහළ වෙන පාලනය කරගන්න බැරි හිරිසියාව, අවිද්‍යාව, ලෝභය, දේශය, මෝහයට පෙන්නන තා වසර 25කින්, තා වසර 30කින්, තා වසර 40කින්, තා වසර 50කින් ඔබේ ජීවිතයට අත්වෙච්ච දේ. සමහර අයට වසර 50ක් දක්වා ගණන් කරගෙන යන්න බෑනේ නේ. බෑ. ඒ නිසා යම් දුරක් ඉස්සරහට යනකොට ඒ වයස අහුවේ ගණන් කරගෙන යන්න, ගණන් කරගෙන ගිහිල්ලා පෙන්නන්න. එතකොට මොකද වෙන්නේ? අර සියල්ලම දුර වෙලා යනවා, නැති වෙලා යනවා. සිතන්න පුළුවන් පුජ්‍යලයාගේ ජීවිතේ නිවන්න පුළුවන් කියන්නේ ඕකයි. චින්තාමය ප්‍රඥාව. සිතීමේ ශක්තිය නැත්තම් ඔහේ අර ගස්කල් වගේ ගිහිල්ලා හාමුදුරුව බණ කියනකම් ඔහේ ගෝම තැඹි වගේ වාඩි වෙලා අහගෙන ඉඳලා එන කට්ටියට නිවන් දකින්න බෑ. අත්තාහි අත්තනෝ නාතෝ මට මාව පිහිටයි. එහෙමයි අපේ ගොඩාක් අය ඉන්නේ බෞද්ධයෝ. ඔහෙ කියන්නම වාලේ හෝ අහගෙන ඉන්නෝ බණ හොඳට කියනකම් ඔහෙ ඉන්නෝ. වැරදි වෙච්ච ගමන් නැගිටිනවා. දුසක් කිව්වොත් බයිනෝ. හාමුදුරුවෝ ඉන්නේ අපේ හිත සන්තෝෂ කරලා යන්න ඕනේ. ඊට වැඩි දෙයක් බෑ. අපිට බෑ. එහෙම බෑ. දැන් තව බලන්න තම තමන්ගේ වයසෙන් තව ඉස්සරහට වසර කීපයක් කොච්චර දුරට තමන්ට බලාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ ජීවිතෙත් එක්ක තව අවුරුදු කීයක් ඉස්සරහට බලාගෙන යන්න පුළුවන්ද කියලා දැන් බලන්න. දැම්මම බලන්න මේ මොහොතේම. දෙදාස් දහතුන ඉඳලා 2013, 2014, 2015, 2016, 2020, 2030, 2040, 2050, 2060, 2070, 70 2080 2090 2100 දක්වාම දැන් ඔබට ඔබේ ජීවිතෙත් එක්ක කොතෙක් දුර බලාගෙන ඉන්න පුළුවන් වෙයි කියලාද හිතෙන්නේ? මං අහන හරියට ලිමිට් එක අවසානද 2015ද 2025ද 2030ද 2040 දක්වාද මට බලාගෙන යන්න පුළුවන්, 2060 දක්වාද 2070 80 දක්වාද කියලා හරියට මේ ඒ end එක හොයාගන්න. තමන්ට ජීවිතෙත් එක්ක සිතුම් පැතුම් ප්‍රාර්ථනා එක්ක සාමාන්‍ය මට හැංගෙන්නේ මෙන්න මෙච්චර දුරක් මට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැංගෙන ගාන තියාගන්න. හරි හෝ වැරදි හෝ ඒවා හැංගෙන ගාන ගන්නකෝ. හිතන ගාන. අපි අහනවා හැම කෙනෙක්ගෙන්ම. ඒ ගාන තියාගන්න. ඔබේගේ ජීවිතයේ සිතුම් පැතුම් එක්ක බලාපොරොත්තු එක්ක තා වසර කීයක් ඉස්සරහට පුළුවන්ද? ඒ වසර කීයද කියලා තමයි මම අහන්නේ. තමයි හිතන ගාන. මොකක් වුණත් කමන්නේ. හරි ඒවා වැරදි ඒවා. ඔය මෑණියෝ කියන්න බලන්න. ඒ හිතා ගන්න බැරි වුණා නෑ, හිතන්න ඕන. කීයක් හරි හිතන්නකො 2060 විතර වුණත් කමක් නෑ, හිතන්නමු. පුළුවන් ද 2060 හිතන්න? බෑ. 2050 හිතන්න පුළුවන් ද? 2040? 2030? 2025? හ්ම්? 2025 කියලා කියන්නේ තව අවුරුදු කීයක් තියෙනවද එතකොට? 12ක් තියෙනවා. තව 2025 හිතන්න බෑ. 2020 එතකොට තව අවුරුදු 7යි. එච්චරත් බෑ. 2016 17 වගේ. ඒ වගේ නම් පුළුවන් නේ. හරි. ගාන හරි. ඊට පස්සේ ඊළඟ පිටිපස්සේ ඉන්න අම්මා කියන්න බලන්න. 2025 විතර වෙනකම් බලාගෙන යන්න පුළුවන්. ඔය අම්මත් කියන්නේ ඈ 8ක් විතර. ඒ කියන්නේ 8ක් බලනවා කියලා කියන්නේ 2020 ඈ ආ 2020 21 විතරනේ. 2021 22 විතර. මේ අම්මට මොකද හිතෙන්නේ? දිනේ කියන්න ඕන, වසරත් එක කියන්න ඕන. අර 2000 කී වෙනකන්ද 2000? ආහා ඒකට 2000 කීයද එතකොට වැටෙන්නේ? 21ක් වැටෙනවා. ආ ඊළඟ අම්මනේ 2015? ආ කියන්නේ හිතනවා. හා ඊළඟ අම්මනේ 2032 සිතුම් බඳුම් ප්‍රාර්ථනා 2000 කිය 2030 40 50 එයා 50 නම් බෑ නේ. තමන්ට යන්න දැහැනේ. 50 කියන්නේ බැරි වෙන්නේ නුත් නේ ඉතින්. කේ සාමාන්‍ය 2030 30 වගේ නම් පුළුවන් වෙන්නේ. 2030 කියන්නේ කීයද? දැන් තා අවුරුදු කීයද? ඒකට වැඩි නෑ. දැන් 15ක් විතරයි. ඈ 15 නෙමෙයි 20. ඈ 20 ගානක් යනවා. දැන් කියන්න ඕනද හැමෝම ගානක් කියනනේ? තමනුත් ගානක් කියන්නේ දෙන්නේ අතහරලා නේද? එහෙනම් ඊළඟ කියන්නේ ඊළඟ පස්සේ හරි කියන්න ඕන ගානක් වල ඊළඟ කියන්න බලන්න. හෑ 2014 ඒ කියන්නේ මේ 2013 2014 හා ආ මේ ඊළඟ අම්මා කියන්නේ ඔය අම්මා කියන්නේ 2020 හා ආ ඔය අම්මා කියන්නේ 2023 අර පිටිපැත්තේ මේ ඉන්න මහත්තයත් කියන්නේ 2020 ඔය මහත්තය 2020 තමයි. ඊළඟ මේ අම්මා ඔව් ඈ මොකද්ද යකෝ පස්සේ බැහැරිය දෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතෙත් එක්ක සිහින ප්‍රාර්ථනා බලාපොරොත්තුත් එක්ක තමන්ගේ ජීවිතෙත් එක්ක තමන්ට තව කොච්චර කාලයක් හිතන්න පුළුවන්ද කියලා මං අහන්නේ. නෑ මං අහන්නේ නිවන් තමයි මේ පරමාර්ථ පස්සේ යන්නේ මේ ඇහුවේ. මේක සරල සිද්ධාන්තයක්. සාමාන්‍යයෙන් තමන්ට කොච්චර කාල හිතාගෙන යන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? ඈ? තව අවුරුදු 15ක් 20ක්. ඒ කියන්නේ දිනවලින් කිව්වොත් 2000 here 2025 2025 26 වගේ ඈ 25ක් 30ක් වගේ. ඒ කියන්නේ මැද ගානක් එහෙනම් එනවා ඇත්තේ 2027ක් 28ක් වගේ වෙටෙන් දන්නේ නැහැ. ඒකද නැත්නම් 30ද හරියට 25ද 25ක් කියලා කියනවා. ඊළඟ අම්මා 2021 විතර වෙනවා. එතකොට අවුරුදු තව 7ක් 8ක් නේ 8ක් විතර දේ. ඊළඟ අම්මා 2014 කිව්වා නේ. වයස කීයද? 70. එතකොට මේ අවුරුද්දරද 70 වෙන්නේ නැහැ නේ. 70 කියන්නේ. එතකොට 72න් විස්සාව ගන්නද ලැහැත්තේ? ඊළඟ අම්මා කියන්න බලන්න. 2025 යනකොට. හරි. පුදානත් හිටෙනවා. හ්ම්. යාල පිටිපස්සේ ඉන්න දුවලත් කියන්න බලන්න ඒගොල්ලොත් කිය. දැන් මම යන දැනත් නෑ. සාමාන්‍ය සරල සිද්ධාන්තය කියන්න බලන්න. සරලව කියන්න බලන්න. 2040 දක්වා එච්චර බෑ. දැන් ඉතින් 40 නම් තව 40ක් එකතු වුණාම නේද? ඉතින් 80යි 80ක් විතර නෙවෙයි. ඉතින් ඊළඟ දුවාට 2055 60 එයා පොඩි කෙනෙන්නේ. ඒ නිසා නේ 2060 කැලෙන්ඩරේ විතරක් දකින්නේ. අනිත් ඒ පිටිපස්සෙම ඉන්න අම්මලා කියන්න බල. ඈ මොකක්ද එන්නේ නැහැ. මම ඇවිල්ලා සාමාන්‍ය වසර තමන්ගේ ජීවිතේ පැතුම් එක්ක ඉස්සරහට යන වසර කියන්න කියලා කිව්වේ. සම්මුතියෙන් අහන ප්‍රශ්නවලට සම්මුති උත්තර දෙන්න ඕන. ඒකට වසරෙන් කීයද? 2000 කීයද? ඈ ඈ 2020 විතර. ඊළඟ ඊළඟ අම්ම කියන්නේ 2021 වගේ ආවා. පුදානත් හිතෙනවා නේද? 2040. 2040 කියන්නේ වාට එතකොට වයස කීයක් විතරද වෙන්නේ? 40යි 50යි 60 ගානක් නේ. 60 ගානක් විතර වෙනවා. මම නම් හිතන්නේ ඉතින් ප්‍රාර්ථනා කරනවා 2050 කැලෙන්ඩරේ වල්ලම යන්න කියලා. නේද? ඔය මඩත් ලොකු පැතුමක් තියෙනවා 2050 කැලෙන්ඩරේවත් බලන්න ඕනේ කියලා. දැන් මේ ඉස්සරහ නොකිය හිටපු මේ ගෝනි විල්ල දෙන්න කියන්න බලන්න. කියන්න බලන්න කියන්නේ. වචනේ නැද්ද? හිර වෙනවද? සර්විස් කරලා ගන්න වෙනවා. කීයද ඇටෙන්? හා? අන්න ඒ වගේ තමන්ට යංගිසි දර්ශනයක් තියෙන්න ඕන. මේ දෙ හැමෝගෙම අහන්න යන්න ඕනේ. අපි යම් පිරිසක්ගෙන් ඇහුවේ මේ ඒ වගේ තමන්ගේ ජීවිතේ තමන්ට ඒ වගේ කාලයක් පේනවා. ඒ දක්වා තමයි ගොඩාක් දුරට තමන් අරගෙන යන්නේ. තමන්ට අවශ්‍ය කරනවා නම් තමන් අදිෂ්ඨාන කරලා හදා ගන්න ඕන. මම මේ ධර්මයේ දකිනතුරු මැරෙන්නේ නැහැ. ඒක අම්ම කෙනෙක් හිටියා මහඳුනේ මගේ අදිෂ්ඨානයක් තිබ්බා. මම ධර්මයේ දකිනතුරු මැරෙන්නේ නැහැ. මම දැකලම තමයි ධර්මයේ දැකලම තමයි මැරෙන්නේ කියලා. දැකලා මේ සතියේ මල. යා දකින්න ගන්න හිටියේ. එක තාත්ත කෙනෙක් හිටියා මට මගේ දුවගේ වෙඩින් එක කරලා මලත් කමක් නැහැ කියලා හිතුවා. වෙඩින් එක කරපු දවසේ මල. මගුල් මේසේ මල. මැරලා මගුල් මේසේ මැරුණා. ඒ වගේ ජීවිතේ යම යම් අයගේ ස්ථාවර තියෙන. මාරේ අඬ ගහන එක එක මට්ටමේදී ඇවිල්ලා විවිධ පාදක වෙන්නලා දැන් මැරෙමුද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙනුත් ඉතින් නිවන හොයාගන්නනේ මූලිකම ප්‍රාර්ථනාව තිබුණේ. හා දැන් ඔයා නිවන හොයාගත්ත දැන් බුදු බවට පත් වුණා. දැන් මැරෙමුද කියලා ඇහුවා මාරිය ඇවිල්ලා. එතකොට මොකද කිව්වේ? බෑ බෑ මම දැන් මැරෙන්න බෑ කියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගත්ත. මේ ධර්මයේ පවතිනවා විදියට මම දුටුවට පස්සේ තමයි මැරෙන්නේ. මේව නැත්තම් පිරුණම් පාන්නේ කිව්වා. ඒ වගේ ඔබටත් යම් අදිෂ්ඨානයක් තියෙනවනම් එහෙම කරන්න පුළුවන්. දැන් අපිත් යම් කිසි ආකාරයක ධර්මය හොයාගත්තට පස්සේ මේ අපිටම හිතෙනවා දැන් ඉතින් උන්නත් එකයි මලත් එකයි කොහොමත් එකයි කියලා. මෙන්න මාව අරයන් හැදුවා මාරේ තඩ පිටි ගාලා. කොහේ හරි තියෙන අසනීපයක් හරි ගණන්ලා දානවා එකපාරට ගණන්ලා දැම්ම ඩෙන්ගු. තාවොඩෙන් මල ඩෙන්ගු වුණා කියලා මම මැරෙනවානේ. ඉතින් මට ඩෙන්ගු හැදුනා. ඉතින් මේ ඉතින් මං අදිෂ්ඨාන කළා මේ දැම්මන යන්න බෑ මාරියෝ. මේක ඇතුළුන් ගත්ත ධර්මයක් දුර්ලභ ලබව ගත්ත මනුෂ්‍යත්වයක්. තාම මම මේකෙන් හතරෙන් එකක්වත් ගෙවලා නැති එකේ දැම්ම යන්න පුළුවන්ද කියලා ඉවරලා ඉතින් අදිෂ්ඨාන කළා. ඊට පස්සේ ඉතින් මාරේ දැන් චාන්ස් එක දීලා තියෙනවා. හැබැයි මම ලොකු අභියෝගයක් දීලා තියෙන්නේ මනසට. මං කිව්වා මේ සද්ධර්මයේ වචනෙන් මාව මේ ලෝකේ හතරෙන් එකක් අඳුන ගන්න ඕන කිව්වා. පොඩි අභියෝගයක්ද? මාව ලෝකේ හතරෙන් එකක් අඳුන ගන්න ඕන කියලා කිව්වා. يعني මඩ නෙමෙයි මාව අඳුන ගන්න ඕන ලෝකේ හතරෙන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මයිකල් ජැක්සන් කියන ප්‍රසිද්ධිය වගේ. ඔයා ඊට වැඩි මම දැන් ලෝකේ දෙකෙන් පංගුකට වැඩි අඳුනනවා. ඕන කෙනෙක් දන්නවා ගමේ ආච්චි අම්ම කෙනෙක් මයිකල් ජැක්සන් කවුද කියලා දන්නවා. ඒ නිසා යම් අඳුනනවා. ඉතින් හතරෙන් එකක් අඳුන ගත්තොත් කොහොමද වැඩි? එතකොට සමහර අය හිතනවා ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඒක හරි හොඳ නැති වැඩක්. ඕක හරි තණ්හාව. එහෙම නේද බෞද්ධ චින්තනය හැදලා තියෙන්නේ? ඉස්සරහට යන්න හොඳ නැහැ. ඔය ලෝභ මූණ දෙහිලෙල්ල වගේ දාගෙන ඉන්නවා. එහෙම හිතාගන්න හොඳ නැහැ. එහෙම බලන්න හොඳ නැහැ. ජීවිතයේ හොඳ ප්‍රාර්ථනාවල් හොඳ විදියට යහපත් විදියට තියෙන්න ඕන. ඒ ප්‍රාර්ථනාව දැන් බුදුහාමුදුරන්ට උණක් කියන්න තිබ්බනේ. බුදුම මේ ජීවිත තණ්හාවක් නේ බුදුහාමුදුරන් තිබිලා තියෙන්නේ මේ පිරිවර හදන්න කියලා. ඒ තණ්හාව නොතිබ්බනම් අද අපි බණ කියනවද? නෑ. ඒ නිසා වරදවා ගත්ත දහම හිතන්න එපා. ගෙයක් නැති කෙනා ගෙයක් හදාගන්න හිතන්න. වාහනයක් නැති කෙනා වාහනයක් ගන්න හිතන්න. ඈ විභාගයක් වුණා කෙනා විභාගය ගන්න හිතන්න. රස්සාවක් නැති කෙනා මට රස්සාවක් ඕනේ කියලා හිතන්න. මේ හිතට කිව්වහම මේ හිත ඒ අභියෝග ඉෂ්ට කරනවා. දැන් මම ගිය වසරේ මං හිතුවා මේ වසර ඇතුළතදී පන්සල ලස්සන කරගන්න ඕනේ කියලා. ඉතින් අපි මේ භාවනාවට එන සියලුම පින්වතුන් එකතු වෙලා මේ පන්සල ලස්සන වුණා. මේ කඩදුළු වෙල්ලන්නේ පිටචලා මේ ශාලාව ලස්සනට පේන්ට් කරලා අපේ මේ සම්යානෝනගේ කඩන පින්කම කාලේ ඒගොල්ලන්ගේ සෑහෙන උදව් උපකාරත් ඇතුව මේ ටයිල් අල ලස්සන වෙන්නේ. එහෙම නැත්නම් මේ කාපට් කෑල්ලක් දාලා තිබ්බනේ පොළොවට. ඉතින් පන්සල ලස්සන වුණා. ඒකව මේ කොණින් ලියලා තිබ්බා සුවපහසුවෙන් ගමන් බිම යන්න පුළුවන් වාහනයක්. 2013 ලබන්න දවස් 15ක් තීදි ගත්තා. ඒ අදිෂ්ඨානයේ මත ඒක මම බැලුවා මගේ හිත හරියට කලබල වෙලා. මේ මොකද කරනකොට මම දන්නේ මේ වෙබ් අඩවියලට ගිහිල්ලා මම වාහන හොයනවා. මේ බඩගියලිම ආනෝ එනෝ හෝ හෝ ගාලා. මොකද අර මං දැම්මනේ අර මෙහෙම එකක් ඕනේ කියලා මට. එතකොට එයා තමයි මේ අවදි කියලා. දැන් මේක මේ අපේ ඉන්න මොඩ බෞද්ධයන්ට මේක පෙව. මෙයාට සක්කාය දිට්ඨිය තියෙනවා. මෙයාට තණ්හාව තියෙනවා. මෙයා මහ ලෝභ මිනිහ කියලානේ කියන්නේ කියලින්ම ඔබට. මේ අවශ්‍යතාවයන් සහ ආසාවන් කියන්නේ දෙකක්. මේක තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට. ඉතින් මං කියලා තිබ්බා මට මේ ගමම් බිමන් යන්න බෑ. මේ දූවිල්ලේ ඔළුව එකක්කම හැදෙනවා. මට එපා වෙනවා. දාඩිය දානවා. ගිනි ගහන රස්නේ. මුළු සංසාරෙම එපා වෙනවා. බස් එකේ ගියාම විරුණුවම් පාන්න හිතෙනවා. බස් එකේ මොකද ඒ තරම් දුකක්. එතකොට අපි වාඩි වෙලා ගිහිල්ලා සීට් එකක් ලැබිලා එහෙමත් දුකක් විඳින්දි. ඉතින් මොකද කරන්නේ? හේතුව. ඉතින් අර ඒ අදිෂ්ඨාන ඉෂ්ට කරලා දුන්නා. ඒ නිසා පැතුම් තියෙන්න ඕන. ප්‍රාර්ථනාවල් තියෙන්න ඕන. ඉංග්‍රීසි දෙයක් තියෙන. හැබැයි ඒ සියලු දේවල් සීන ආකාරයට සියලුම ආකාරයට මේ සඵල වෙන දේවල් තියෙනවා. ප්‍රමාණයක් තියෙනවා. ඉෂ්ට වීම වෙනස් කර ගැනීම වුණත් මිනිස්සුෙකුට කරන්න පුළුවන්. වෙන දේවලුත් තියෙනවා. මම රටකට පහකට බණ කියන්න යන්න ඕන කියලාත් හිතනවා. ඒක සාර්ථකුන්නේ නැහැ. එක රටකටයි ගියේ. ඒකට පහක් හිටපු එකෙන් එකයි ඉස්ත උනේ. හරිනේ? එතකොට ධර්මදේශනාව මාධ්‍යන් තුල මෙච්චර කරන්න ඕන කියලා හිතුවා 24ක් විතර කරන්න ඕන කියලා හිතුණා. ඒක දෙකක් වගේ වැටෙන්න ප්‍රධාන පැයේ දේශනා ඊටත් වැඩි කළා. ඊටත් වැඩි දේශනාවල් කළා. පැවැත්තුවා. එතින් ඒ වගේ පින්නතුන්ට නිවන් දකින්නත් ඕන අදිස්ථානය. පින්නතුන්ගේ මරණ දිනය කවදද කියලා ස්ථීරවම කියන්න බෑ කියන කාරණේ හිතට කියලා දෙන්න. තා මම හිතුවත් තා 15ක්, තා 25ක් හිතුවත්, තා 30ක් හිතුවත් හිතට කියලා දෙන්න. ඒක මට ස්ථීරවම ඔබට තහවුරු කරන්නට බැහැ. ඒ නිසා ඔබ වහාම ඉක්මනින් මේ ආත්මය, මේ අවස්ථාව, මේ වෙලාව මගහැරුණොත් මට මේ නිවන අවබෝධ කරගන්න බැහැ. ඒ නිසා මම අකාලිකත්වයේ අඳුන ගන්න ඕන, අවේදිනිකත්වයේ අඳුන ගන්න ඕන, නිරෝධය කියන එක අඳුන ගන්න ඕන, නිර්වාණය කියන එක අඳුන ගන්න ඕන, මේ සියලු සංස්කාරයන්ගෙන් විමුක්තිය වුණු ඒ චේතෝ විමුක්තිය මම අඳුන ගන්න ඕන, මන් තුල පහල කර ගන්න ඕන. මම මේ හැම තිස්සෙම මේ සංස්කාරයට, මේ චේතනාවකට වැටෙන්නේ මන් ළඟ තියෙන වැරදි දෙකක් නිසා. ඇලීම සහ ගැටීම නිසා. මම මේ ද්වාකාරයෙන් මේ ඇලීමෙන් සහ මේ ගැටීමෙන් නිදහස් වන ඒෂණයම මම නිදහස් වෙනවා. බුද්ධාගම හොඳටම ගත්ත ඔය තරුණ තරුණිය ඉන්නව නේද? ජීවිතේ කිසිම සාර්ථකත්වයක් ඉන්න ගයක් නැහැ. අතේ ඉතුරුවක් නැහැ. සමහරලාට හතර වටේම ණය වෙලා කියනෝ මට හැමතිස්සෙම තියෙන්නේ දීමේ චේතනාවලු. එහෙම ප්‍රසිද්ධ බුද්ධාගමෙන් හරියට ගත්තගෙන විවාහයක් වෙන්නේ නැහැ. දරුවෙක් මල්ලෙක් හදන්නේ නැහැ. ඇයි? ජීවිතේ පාවලා අර තරුණ ගෑල්ලමෙක් හොඳ ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඉපදීම දුක නම් සිංහල බෞද්ධයන්ගේ ඔක්කොගේම උපත් පාලන කළා නම් ඉවරයි කිව්වනේ. ඉතින් ඉවරයි නේද? ඇත්ත කතා. ඒ තරුණගේ දරුවා ඉතින් උපත් පාලනය කරන්නේ ඉවරයි. ඒකනේ දැනුක් කරගෙන යන්නේ ඉපදීම දුකයි කියා දැන් දරුවා හදන්නේ ඒ නිසා මේ වටහාගත්ත මේ අසුභවාදී චින්තනය නෙමේ බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ කියලා කියන්නේ මේක නෙමේ ඒක. ඒගොල්ලෝ අරගෙන තියෙන එක. ඒ අසුභවාදී චින්තනය නේ, අසුභවාදී දර්ශනය නෙමේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. ඒක මේ අච්චාරු කරලා, අනලා, විනාශ කරලා, විකෘති කරලා, අනවබෝධයේ පුහුදු මිනිස්සු මේවා විග්‍රහ කරන්න පටන් අරගෙන හුදෙක් පදපරමිය බිහි වුණා. මොකද්ද පදපරමිය කියලා කියන්නේ? වචනේ සීමාවට පමණයි හිතන්න පුළුවන්. පදේ සීමාවට පමණයි හිතන්න පුළුවන්. එයා ඊටත් එහා බලන්න උග්ගටි තඥ වෙන්න බෑ. ඉහළින් බලන්න බෑ. තේරෙනවද? පදපරම. ඒ කියන්නේ සූත්‍ර, වාක්‍ය, යාඥා, පිරිත් පමණක් අල්ලගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ ආගමේ දෙයියෙක් ඉන්නවා කිව්වොත් ඔන්න පිළිගත්තා. ඒ දෙයිය නෙමෙයි මෙව්වේ ලෝකේ මේ දෙයිය කිව්වොත් ඒ දෙයිය. ඒ දෙයියත් නෙමෙයි තවත් දෙයියෙක් ඒ දෙයිය. ඒ දෙයිය දෙයිය මාරු කරගෙන ඉන්නවා. මොනවද පද පරමය? ලෝකේ ඉන්නේ බහුතරයක්ම පද පරමය ලෝකේ ඉන්නේ. තාම ස්වල්ප ප්‍රමාණයයි මේ වචනේ ඉක්මවා දකින්න ලෝකේ තියෙන. ඒගොල්ලොත් මේ වෙනකම්ම තාමත් ওই පද පරමය තමයි මෙතන වැඩි. දැන් යමක්ම තේරුම් යන පිරිසකුත් ඉන්නෝ, තේරුම් ගත්ත අයත් ඉන්නෝ. මේ පද පරමය තමයි වැඩි. අභියෝගයක් කරගන්න බැරි නිසා දේශනාව තුළ වරදක් නැති නිසා ඉතින් අහගෙන ඉන්නෝ. ඒකට හේතුව තමයි මේකේ වරදක් හොයන්න පුළුවන් නම්. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. වරදක් නොසොයා ඉන්නවට වැඩිය වරදක් ඒකේ හොයන්න. ඒ වරද කියන එක මගේ පැත්තෙන් නොවෙන්න පුළුවන්. සමහරලාට ඒ වරද හැටියට තමන්ට පේන්නේ අපහැදිලි වෙච්ච කරුණක් වෙන්න පුළුවන්. එතකොට මේ අපහැදිලි වෙච්ච කරුණ තමයි ඊළඟට ඔබ වරද හැටියට දැකලා අහන්නේ. අහනකොට ඒක නිර්වුල් වෙනවා. ඒ නිසා මම ඒකට කියනවා වරදක් සොයන්න, හැබැයි එය සත්‍ය අවබෝධ කරගැනීමේ අදහසින්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව කියලා දීලා තියෙන්නේ මේ මේක හොයන්න, මේ ධර්ම අවබෝධ කරගැනීමේ අදහසින්. තර්ක කරන්න ධර්ම අවබෝධ කරගැනීමේ අදහසින්. ඒ සමහර දේවල් ඒ කාලේ කියන ඕක වැරදි කියනවා. මේකයි හරි කියනවා. මම එතකොට කියනවා සාමින් වහන්සේට ඒක හරි වුණාට මට ඒක වැරදි නේ. ඒ මොකද? නෑ මට ඒක තාම අවබෝධ වෙන්නේ නෑනේ. එතකම් මට ඒක වැරදි. මට අවබෝධ වුණාම ඒක හරි. දැන් රුවන්වැලි සෑය මේ වගේ හැඩේ කියලා කිව්වොත් මගේ හිතේ මැවිලා තියෙන වෙන හැඩයක් නම් මම ඒකට තර්ක කරයි. කවද වෙනකන්ද? රුවන්වැලි සෑය දකින්නකම්. දැක්කට පස්සේ තර්කේ සැක නොහිත ඉන්නවනේ, මේ සැක හිතෙන්නේ නැතුව යනවා. දැන් අපේ ප්‍රසිද්ධ බුද්ධ ආගමේ උගන්වන්නේ මොකද්ද? සැක නොහිත ඉන්න. ඒක මාර වැඩක් නේ. අනිත් ඔය තියෙන මුස්ලිම්, ක්‍රිස්තියානි, Hindu ආගම් වල මොකද කියන්නේ? දෙයියෝ ගැන සැක හිතන්න එපා. ඒකම තමයි බුද්ධ ආගමත් කරන්නේ. විශ්වාස කරන්න. ස්වර්ගයට පෙමිනෙන්න. පුදුම වැඩක් නේ. විශ්වාසය කියන එක ඇති වෙන්න ඕන තමා තුළ මිසක් පුජ්‍යලයේගේ අනමත නොවේ. පුජ්‍යලයේගේ අනක්මත නොවේ. විශ්වාසය ඇති වෙන්න ඕන තමාගේ හදවත තුළ. දැන් කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා මේ මාව විශ්වාස කරන්න මට රුපියල් 50,000 දෙන්න. පුළුවන් දෙයක් කරන්න බෑනේ. හරි, අපිට එහෙම කෙනෙක් විශ්වාස කරන්න කියලා කියන්නෙත් නෑ. අමොත් අපේ තුල හිත තුල විශ්වාසයක් ඇති වෙච්ච කෙනෙක් අපින් මොදලක් ඉල්ලනවා. ඒකෝර අපි දෙනවද නැද්ද? දෙනවා. දැන් සමහර අය ප්‍රතිපත්තියක් වශයෙන් ඉන්න ණය දෙන්නේ නැහැ. දැන් මම ඒ වගේ කෙනෙක්. 750ක්වත් දෙන්නේ නැහැ. පිනට දෙනවා. ණයට නෑ. පින් දෙනවා. ණය ගන්නෑ, ණය දෙන්නේ නැහැ. නැත්තම් නෑ වගේ ඉන්නෝ. තියනවා නම් තියනවා වගේ ඉන්නෝ. බැරි නම් බෑ, පුළුවන් නම් පුළුවන්. මොද ජීවිතේ පාඩම් දෙක තුනක් ඉගෙන ගත්තට පස්සේ ආයෙ ඉතින් දවල් වැටිච්ච වලවල රෑ වැටෙන්නේ මොකටද? ඒ විශ්වාසය ඇති නැති නිසා නෙමෙයි, ප්‍රතිපත්ති නිසා. ඒක ප්‍රතිපත්ති හරි හොඳයි. අනන සුඛය, අනවජ්‍ය සුඛය කියන දේවල් ඊළඟට ඇති වෙනවා ජීවිතේ. අන්න ඒ නිසා විශ්වාසය කියන එක අනක් තුල පනවගත්ත ආගම් කරුවෝ ටිකක්, මෝඩයෝ ටිකක් ලෝකේ සිටින්නේ. එහෙම කිව්වේ මොකද? ටියාරේ දෙන්න. ඒ දේශසහගත වෙන්න අපිට බයිනවා කියලා හිතුණත් මං ඔබේ මනස ටිකක් රිදෙව්වා. මොකද? ඔබ තුවාලයක් ළඟ තියාගෙන ඉන්නේ. හැබැයි රිදෙව්වේ ඔබ ළඟ තුවාලයක් තියෙන බව පෙන්වන්නත්, ඕක සනീപ කරගන්න කියන අදහස දෙන්නත්. එහෙම නැතුව මට ඕක රිදවලා ආශාදයක් ලබන්නට නෙමෙයි. මට කවුරු හරි විචනය කරලා දුකටපත් කරලා ආශාදයක් ලබන්න ඕනේ. මම තුවාල උද්දලා මේ ආශ්‍රාදයක් ලැබෙන කෙනෙක් නෙමෙයි, තුවාල සනීප කරලා මිනිස්සු තුල සතුටක් ඇති කරනවා, සුවයක් ඇති කරනවා. හැබැයි මට ඒකේ ආශ්‍රාදය ඌමනාවක් නෑ, සතුටක් නෑ. මොකද මගේ සතුට කියලා කියන්නේ වේදනාවෙන් තොර වූ සතුටක්, විඳින සතුටක් නොවේ. විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා වේදනාත්මක ලෝකයේ ගලාගෙන යන සංවේදීතාවයන් වලින් පිරි ලෝකයක වේදනාව ඉක්ම වූ සංවේදීතාවයට තමයි මිනිස්සු මරන්නේ. සංවේදීතාවය නිසා තමයි මිනිස්සු හොරකම් කරන්නේ. සංවේදීතාවය නිසා තමයි මිනිස්සු ප්‍රේම කරන්නේ. සංවේදීතාවය නිසා තමයි මිනිස්සු වෛර කරන්නේ. හැබැයි මේ සංවේදීතාවයේ ඉක්ම වූ කෙනෙක් ඔය මොකක් හක් කරන්නේ නැහැ. වේදනාව කියලා කියන්නේම තණ්හාව, ආශාව. මේ හැම වේදනාවක් තුළම තියෙන්නේ දැවෙන ගුණය, පිච්චෙන ගුණය. තේරෙනවද? ඒ කියන්නේ සුළු නෑයුත් නෑ, දැන් මහ නෑයුත් නෑ, හතුරුත් නෑ, මිතුරුත් නෑ, මට මාවත් නෑ. ඒ තමයි සත්‍ය. දැන් මට හතුරුත් නෑ, මිතුරුත් නෑ කියලා මගේ මතේ විතරක් හිටියනම් මම ඉතුරු කරගෙන, එතකොට වැරදීනේ. දැන් මමත් ඉතුරු නැති වෙන්න ඕන. මට මමත් නෑ. මට මමත් නෑ. මට මමත් නෑ, හතුරුත් නෑ, මිතුරුත් නෑ. එතකොට යාට පදනම් සහිත නෑ, පදනම් රහිතයි. පදනමක නෑ. ඒ කියන්නේ පදනමක් කියන්නේ දෘෂ්ටියක්, දෘෂ්ටියක් කියන්නේ සංකල්පයක්, සංකල්පයක් කියලා කියන්නේ ඒ වගේම තණ්හාවක්, ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් එතන තියෙනවා. මේ තියෙන දර්ශන සම්පත්තිය තුල. නමුත් ස්ථානෝචිතව ක්‍රියා කිරීමේ වගකීම, හැකියාව ගුණය, කලයුත්ත කරන ගුණය, වියයුත්ත වෙන්න ඕන කියන අදහස නැත්තේ නැහැ. නිකන් රුදුරු ගල් මිනිසෙකු නිර්මාණය වන්නේද නැහැ. ධර්ම අවබෝධය කරගත් කෙනෙක්, ලෞතුරා බුදු කෙනෙක්, මහා ප්‍රජාපති ගෝතමියගේ ආදාහනය පිටුපසින් ගමන් කරන ඒ සංවේදීතාවයට නෙමෙයි, ඒ වියයුත්ත කරන ආකාරය. එක හැටි හේතු යුතුයකම සිද්ධ කරන ආකාරය. දැන් දිනක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනත් ආරාමයකට වැඩම කරන්න වස්සාන කාලයක තීරණය කළා වඩින්න හදනකොට කොසුල් රජුව ආරාධනා කරා, අනේ පිටිසුතුමාද ආරාධනා කරා, මහදායකව ආරාධනා කරා. කැමති වුණේ නැතර වෙන වඩින්නම ලැහැත්ති වුණා. නමුත් ඒක අවස්ථාවක බොහෝම කාරුණික ආරාධනයක් ලැබුණා. කාගෙන්ද? මේ පුන්නා කියන දාසියගෙන්. මෙයා හිටියේ මනේ පිටිසිරිතුමාගේ නිවසේ මේ කන්න උයන්න. කිව්වා මම බුදුහාමුදුරුව නතර කරලා දෙනවා, මගේ බගෑපත් ඉල්ලීමකින් මම නතර කරලා දෙනවා, හැබැයි මම දාසකමෙන් නිදහස් කරන්න ඕන. මට එදා ඉඳලා මට පවුල කෙනෙක් හැටියට සලකන්න ඕන, බණහන්න යන්න ඕන, පින්කම් කරන්න ඕන, මට කැමති වෙලාවට යන්න, මට කැමති වෙලාවට එන්න. මට වගකීම් බෑ, වෙලාවට කන්න හොයන්න මට බෑ නෑ ඉඳලා කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරේ? හා කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ ආරාධනා කරා, එතකොට නතර වුණා. ඒයි නතර වුණේ. බුදුරජාණන් වහන්සේ මේ නිවන් ධර්මයේ එක්කෙනෙක් හරි අවබෝධ කරගන්නවා නම් අපේ බුදුහාමුදුරුවෝ කිලෝමීටර් 200 300 පයින් වඩිනවා. ඒ මහා කරුණාව මා තුල තවම නැහැ. මනුස්සයෙකු බනිද්දි බනිද්දි බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනා කරනවා. ඒ මහා කරුණාව මා තුල තාම හැදිලා නැහැ. සාමාන්‍යයෙන් මම නම් කෙනෙකුට ඕනේ නැහැ කියලා හිතුනොත්, ඒ භාවනාව හරි කිව්වොත්, ඒ ක්‍රමේ හරි කිව්වොත් මා ඉඩ දෙනවා යන්න. කියලා කරගන්න. නෑ බුදුරජාණන් වහන්සේ මේක පෙරැත්ත කර කර හරි කියලා දීලා අවබෝධ කරනවා. හැබැයි මා තුල හරි යම්කිසි පැහැදීමක් සද්ධාාවක් කෙනෙක් තුල ඇති වුණොත් මෙයා ධර්මයට කැමැත්තෙන්, කියන්නේ මට බෞද්ධලිකෝ මේ කන්න බොන්න දීමේ සද්ධාව නෙවෙයි වැඩක් නෑ. එයා තුල දකින්න ඕන මෙයා ධර්මීය හොයන කෙනෙක් කියන හැඟීම ඇති වෙන්න ඕන. එහෙම නැතුව මට මේ උදව් කරන්න අයට වැඩියෙන් බණ කියනවා කියන එක නෙවෙයි. උදව්වක් නූනමත් උපකාරයක් නූනමත් මෙයා ධර්මයට කැමති කෙනෙක් නම් ඒක තමයි බණ කියන සුදුසු කෙනා. එයා එයාට අනුශාසනා හම්බ වෙනවා. අවිද්‍යා පරමම් මලං, ලකූම මල කඩේ තමයි ඔය හිතේ තියෙන මල කඩේ ඉවත් කරන එක. ඔය ඇඟේ තියෙන ලප මකන්න හරි ලේසි, මූණේ තියෙන මක ලප මකන්න හරි ලේසි, හිතේ තියෙන ලප දෘෂ්ටි මකන්න හරිම අමාරුයි. ඒකට විශේෂයෙන් තමන් ප්‍රඥාවන්ත වෙලා තමන් උත්සුක වන්නට ඕනේ. තේරෙනවනේ? අපි ඔය ඇත්තන්ගේ කරුණාව වැඩි වුණොත් එහෙම ඔය ඇත්තන්ට සමහරලාට තදින් අවවාදාත්මක ගුණේ මීට වඩා සැරට රිදවල බණ කියයි. එතකොට හිතන්නේ මොකද? හරි යකෙක් නේ කියලා හිතනවා. දැන් සමහර තාත්තලා ගොඩාක් දරුවන්ට ආදරේ, තාත්තලා මොකද කරන්නේ? ගෙදරින් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව හැමදෙස්සෙම මොකක් හරි අනතුරක් වෙයි, මොන මොනවා හරි වෙයි කියලා, යාළුවොත් එක්ක ගියොත් මොන මොනවා හරි වෙයි කියලා ඉතින් යන්නම දෙන්නේ නැහැ. ඒ වගේ අපිත් ගොඩාක් ලොකු කරුණාවක් ඇති කළොත් එහෙමත් මේක ඔයගලන්ට තේරුම් ගන්න අපහසු වෙනවා. ඒ නිසා යම්කිසි නිදහසකුත් ලබා දෙමින් ධර්මයත් මෘදු මොලොක් ආකාරයට එකතු කරමින් මේ ධර්මය කියා දෙන්නේ ඒ නිසා. දැන් මම ඉස්සර මේ අවබෝධ ගුණය පහළ වෙච්ච කාලේ මීට වඩා සැරට වේගෙන් කියලා දුන්නා. එක්කන් යන්නේ බණට වාහනේ, එන්නේ බස් එකේ. මොව එන්න වාහනයක්වත් දෙන්නේ නැහැ. මොව බැන්නනේ අපිට. දොස් කිව්වනේ. මේ මොකක් අපි දන්නේ නැද්ද මේ රීතිය? මේ මිනිස්යාගේ හිත රිදුනොත් මේ මිනිස්යාව සලකන පැහැදෙන ගුණය අඩුයි. නමුත් මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ මේ යහපත උදෙසා රිද වෙන ගුණය අඳුන ගන්න බෑ. දැන් යම් ගුරුවරු අපිට උගන්වන්න ගියාම අපිට සමහරලාට රිදවනවා. ඒ මොකටද? මේ ගාන හරියට හදන්න, මේ අකුර හරියට ලියන්න, මේ වැඩේ හරියට කරන්න කියලා වේ වැලින් ටෙස් එකට ගහලා කෝටු පාරක් ගහලා. ඇයි අපි මොඩියෝ වෙලා රස්සාවක් නැතුව ඉබාගාතේ මේෂන් වැඩ කරනවා, මේ කුණු කානුවල වැඩ කරනවා දකින්න අකමැති ගුරුවරයා, මෙයා වෛද්‍යවරයෙක් කරන්න, මෙයා විශිෂ්ට මිනිස්සෙක් කරන්න, මෙයා ග්‍රන්ථකතුවරයෙක් කරන්න, මෙයා නිර්මාණශීලී පුජ්‍යලයෙක් කරන්න උගන්වන්න තමයි අර දෙයක් කරන්නේ. ඒක අර ඉබාගාතේ තරහට කරලා හරියන්නේ නැන්නේ. ඒක දරා ගන්න පුළුවන් විදියටත් අපි කරන්න ඕන. භාජනයකට වතුර වක් කරන්න ඕන දරා ගන්න පුළුවන් ප්‍රමාණයට. ඒක සාධාරණ. ඒ නිසා මම හිතනවා මේ කරගෙන යන මේ தත්ත්වය සාධාරණ தත්ත්වය. මොකද වැඩි දුන්නහමත් බෑනේ බරවසන්. දැන් පොඩිම ළමයෙකුට එකපාරට සිවිඳි කොටයක් දීලා මේ මට උස්සන් යන්න පුළුවන්, ඔයත් උස්සන් යන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ළමයා නෝ තාත්තයාට පිස්සුද? ඔයාට 45යි මට 5යි. වනාදස්පර මට පායි මේ මේක මට උරුවෙන් දුසන්. අන්න ඒ වගේ මේ දර්ශන ශක්තියේ අපි උසුලන බර අපි ඔක්කොම දෙන්නේ නැහැ. වල රාත්තලද්ද දෙකන්ද මේ උසුවගෙන යන්න පුළුවන්. ඒ බර ප්‍රමාණිකුළු තියෙන. හැබැයි ඔබ තුලින් මට පිළිඹු වුණොත් ඔබ ශක්ති සම්පන්න වෙනවා, දර්ශන ගුණේ වැඩි වෙනවා කියලා මම මීට වඩා ගැඹුරින් කරුණු කියලා දෙනවා. ඒක ඔබ තුලින් පෙන්වන්න ඕනේ. ඒක ඔබ තුලින් චින්තාමය ප්‍රඥාව කොට නගා ගැනීම තුලින් සිතීමේ ශක්තියින් තුල සුවාගෙන යද්දී දැන් මේ කියපු නිර්වාණ ගාමි කරුණ පරේක්ෂණය කිරීම තුල, ගවේෂණය කිරීම තුල ඔබ ඉහළ ප්‍රශ්න ගොඩ නැගුවොත් ඊට අදාළව උත්තර ලබා දෙන්නට පුළුවන්. එහෙමනම් මේ ඥානයේ ගුණය දියුණු කරගන්නට තමන්ගේ සිතේ සරුවාකාරයෙන්ම නියුණු අවසානය තමන් සොයා ගන්න ඕන. හැබැයි තමන්ට අවසානේ තේරෙයි මේ සිතේ කොතනක සිටියත් රූප වේදනා සංඥා සංකාර නැතුව ඉන්න නම් බෑ. ඒවයින් යුක්තවයි ඉන්න වෙන්නේ. ඒ නිසා යමෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන ඉක්මවා ගියා නම් ඒ අවේදීතයි, ඒ සංඥා නිරෝධයි, ඒ විඥාන නිරෝධයි, ඒ නාම රූප නිරෝධයි, ඒ සලආයතන නිරෝධයි, ඒ පස්ස නිරෝධයි, සරුවාකාරයෙන් නිරෝධ වූ තැන තමයි නිර්වාණය බවට පත් වෙන්නේ. ඒ නිර්වාණය ගාමී ගුණේ මාතුල පහල කර ගැනීමට නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්න, ඒ තුල වැඩිතර වාසය කිරීමට උත්සාහ කරන්න, මාතුල තිබෙන වරපටවල් බැඳීම් විදර්ශනාඥානය පෙන්නලා ලිහලා දාන්න තවන්න පුළුවන්. තමන්ගේ මරණය පෙන්වීමෙන් විශේෂයෙන් ඕනම බැඳීමක් නැති කරන්න පුළුවන්. තද බැඳීම් තියෙන ඕනම බැඳීමක් තමන්ගේ මරණය තමන්ගේ හිතට පෙන්වන්න ඕන. ආඩ අච්චර කාලෙකින් මෙච්චර කාලෙකින් හම්බනේ. එතකොට ආට ඔක පුළුවන්ද? මම කියන්නේ මමත් ලංකාවේ ඉන්න ලොකුම ගොඩ නැගිල්ලේ අයිතිකාරය වෙන්න හිතපු මම ඒකෙන් ඉවත් උනේ මරණය පෙන්නලා. නැත්තම් මම මේ සමාජෙ විශාල වශයෙන් පෙරලගෙන යන ව්‍යාපාරිකයෙක් වෙන්න තිබ්බා. තේරෙනවද? එතකොට ඒ ව්‍යාපාරිකයාට පව්, පින්, යුතුකම්, ඒව නැහැ. ආචාර ධර්ම රට තොට වැඩක් නැහැ. සල්ලි නම් ඕන දෙයක්. කුඩුද ඕන එකක් ගන්නයි කියන්න බෑ. මුණනගේ මොනම හරි විදියකින් ඒ ව්‍යාපාරිකයා ගොඩනගා එහිනේ. ඉතින් ඒක පෙන්වුවාම එයා නතර වුණා. එහෙම ඉන්නවනේ ව්‍යාපාරිකයෝ. දැන් මං කියන අපි එහෙම උනේ නැහැ. එහෙම වෙන්නේ. නමුත් එහෙම වෙන්නේ ඇයි? එයාට මරණය පෙන්නලා මේක සංසිඳව ගන්න බෑ ප්‍රඥාව. එයාගේ කොනක දන්නෝ එයා කවදක හරි මිය යනවා කියලා. දැනගත්තට ඒක සිතට අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි තියෙන කාරණේ. බුදුරජාණන් වහන්සේ දිනක් දකින්න වෙලෙන්දේ. ඒ වෙලෙන්ද වෙලඳාම් කළා මුදල් ගණන් කරනවා. මුදල් ගණන් කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ආනන්ද හැඳුරු ඇයි ස්වාමීන් සිනහ පහල කරේ? නෑ ආනන්දය. තව මාස කීපයකට අර මිනිස්සයා ජීවිතය පිළිබඳව හිතනවා. හෙට වෙළඳාම පිළිබඳව හිතනවා. ඒ පුජ්‍යලයා මුදල් ආරක්ෂාව පිළිබඳව හිතනවා. තා ගොඩාක් පැතුම් ගොන්නක් තියෙනවා. ඒත් තව පැයකින් ওই මිනිස්සයා මිය යනවා. මොළේන හරය අපපුරලා අතිරෝධර පීඩනයකින් ওই මිනිස්සයා මිය යනවා. ඔළුව නහරය පුපුරලා මැරෙනවා කියලා, ඔළුව පැල්ල මැරෙනවා කියලා ඒ කාලේ කියන්නේ ඕකට. අර ස්ට්‍රෙස් වේගයක් ඇති වෙනකොට ඔළුව පැල්ල තමයි මලා කියලා කියන්නේ. මොළේ නහරයක් පැලිලා මලා එකට තමයි කියන්නේ ඔය ඔළුව පැල්ල මලා කියන්නේ ඒකට. ඉතින් යාර කිව්වා විදිහටම මිනිස්සුන්ට අර බලාපොරොත්තු වැඩි නිසා, ප්‍රෙෂර් එකත් වැඩි නිසා අර විදිහටම මලා. එනිසා පින්නතුන් මේ තියෙනවනම් නොයේකුත් නිෂ්කාම භෝගී දේවල් ගැන හිත හිතා යන පැත්තක් තියෙනවනම් ඉස්සෙල්ලා මේක කඩා ගන්න, බිඳ ගන්න. මට ප්‍රමුඛතාවය ගන්න ධර්මයේ කියන එක. ධර්මයේ විමසුන් ඇසින් බලන්න. යම් යම් පදනම් මේව තිබ්බහම ඒව මේ ධර්මයත් එක්ක එකට ගලපලා මේව බලන්න. සරප්පු දෙකක් බලන්න ගියහම කකුලේ දාලා බලන්නේ. ඒ වගේ තමන්ගේ ඒ නිර්වාණ ගුණයට සරුවාකාලී නිදහස් වීමට මම මේ ගත්ත මතේ ගැලපෙනවද? ඒ වගේ බලන්න. කොලයක් අරගෙන හොයනවා නම් ගහක කොලයක්, අපි කොලයට කොලේ තියෙන බලන්නේ මේ කොලේ වගේද කියලා. ඒ වගේ. ඒක ධර්ම විනය ගලපනවා කියන්නේ ඕකට. එහෙම නැත්නම් මේ විනය පොතට ගලපනවා කියන එක නෙමෙයි. තමා තුළ තියෙන ප්‍රතිපත්තිය අර නිර්වාණ ගුණයේ ප්‍රතිපත්තියත් එක්ක ගලපලා බලනවා. එතකොට තමන් මොකද කරන්නේ? තමන්ගේ ප්‍රතිපත්තිය අර නිර්වාණ ප්‍රතිපත්තියට සමානව සකස ගන්නවා. ඊට පස්සේ තමන් ධම්ම ජීවිනෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ ධර්මයේ ජීවමාන කරගන්නවා. ධර්මයට අනුව හැඩ ගැහෙනවා. ඒ හැඩ ගැනීම කියලා කියන්නේ චේතනාවක් හෝ හැඟීමක් හෝ ප්‍රතිපත්තියක් හෝ දෘෂ්ටියක් හෝ සංකල්පයක් හෝ ඇලීමක් ගැටීමක් බැඳීමක් නොවේ. දැන් නොවේ නොවේ කිය කිය හැමදාම ඉඳලා හරියන්නේ නැහැ. ඕක තමා තුළ ජීවමාන කරන්න ඕන. දැන් ওই මෑණියෝ ශාල වශයෙන් බණ අහලා තියෙනවා, කොච්චර හරි දැනුම තියෙනවා, දැනුම තිබ්බට වැඩක් නැහැ. හාල් තියෙන්නේ අටුවේ. ඕක ගේන්න ලිපට, හට්ටියට ගේන්න. හට්ටියට ගෙනල්ල උයල කන්න. තේරෙනවනේ? බණ ඔක්කොම අටුවේ තියෙන්නේ. වැඩිත් එක්ක තියෙනවා. දැන් සමහර අයට එහෙම තියෙනවා. සල්ලි ගොඩාක් තියෙනවා. මෙයා කන්නේ නැහැ. ඒ වගේ සමහර අය විශාල සද්ධර්ම අවබෝධයක් දැනුමක් තියෙනවා. නමුත් ඒක අර මනස තුල ප්‍රායෝගික කරවීමේ ගුණයට එන්නේ නැහැ කියලා කියන්නේ කන්න නැති වගේ වැඩක්. අටුවේ තියෙන්නේ දැනුමේ තියෙන්නේ. මේක බාහිර ප්‍රතිපත්තියක් නෙමෙයි. දැන් අපි සිල්වතුන්, ගුණවතුන්, බෞද්ධයන් හිතන්නේ පිටින්නේ. ආතන් වහන්සේලා පිටින්නේ මනින්න හදන්නේ. ඒ ප්‍රතිපත්ති නෙමෙයි මම කියන්නේ. පිට ප්‍රතිපත්ති මම උකුත් රකින්න කියන්නේ නැහැ. කන්නාසනම් කන්න, නිදා ගන්න ඕන නම් නිදා ගන්න, සබවාසු ආහසන ඕන නම් සබවාසු කරන්න, ගෙවල් දොරවල් හදන්න, ඉතුරු කරන්න. ඒ සම්මුතියයි පරමාර්ථයයි පටලවා ගන්න එපා. සම්මුතියේ මේ දේවල් තියෙන්න රෙන්න. මිනිස්සු නොබැඳී ඉන්න ඕන සියල්ලටම, එහෙකට දෙහෙකට නෙමෙයි, සියල්ලටම නොබැඳී යුතුයි අධ්‍යාත්මයෙන්, මනසින්. ඇයි සියල්ලට නොමැදිය යුතුයි කියලා කියන්නේ? බැඳීමට සුදුසු කිසිදු දෙයක් නැති නිසා. මගේ කියා කිසි දෙයක් නැති නිසා. මම කියන අකුරු දෙකවත් මට අයිති නැති නිසා. ඔන්න ඔතෙන්ට එන්න. ඔතෙන්ට ආවහම පුදුම සුවයක් දැනෙන්නේ හිතට. දැනනවා නේද? ඒක හදි වුණත් එතන ඒ සුවය දැනෙන්න ඕන. එමනම් හැම දිනකටම ජීවිත අවබෝධය කරගන්න වහවහා වීරිය ශක්තිය බලය දැනේවා. මෝඩයන්ට නම් මේක විෂය වෙන දහමක් නොවන බව මං රිදෙන ආකාරයෙන් අවධාරණය කොට අපි දේශනාව නතර කරනවා. තෙරුවන් සරණයි.